බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දොයං නිසිතෝ කෝයං කච්ඡාන ලෝකෝ යේ බුයේන අත්ති තංචේව නත්ති තංච ලෝක සමුදයංච කෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඊසා ලෝකේ නත්තිතා සාන හෝති ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සාන හෝති ති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මොරිනෝ වැලිහි ශ්‍රී සම්බුදාලෝක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ 2020 වර්ෂයේහි මාර්තු මාසයේ මැදින් මාසයේ පොහොය දිනයයි අද මේ ගත කරන්නේ. දින තුනේ අද අප මාතෘකා සඳහා මූලික වශයෙන් තබාගත්තේ සංයුත්ත නිකායේහි අභිසමය සංයුත්තේන කච්ඡාන ගොත්ත කියන සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ කච්ඡාන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දේශනා කරපු සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්තුනේ බුදුදහමෙහි නොඑක් විදිහේ ගුණධම් ගැන අපට කරුණු සඳහන් කළ තියෙනවා. ඒ සියලුම ගුණධම් අපේ කොතෙක් දුරට පිළිපදිනවාද කියන එකේ ප්‍රමාණය තීරණය වන්නේ අපි ලැබපු සම්මා දිට්ඨිය ප්‍රමාණය. සම්මා දිට්ඨිය ලැබපු පමණට තමයි අපි ධර්මයෙන් කොයිතරම් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන්නේ. බුදුහාමුදුරුව සූර්යෝපම සූත්‍රයේදී දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය සහ යෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා දෙක හරියට නැගෙනහිර දිශාවෙන් පායන හිරු හා සමානයි කියලා. නැගෙනහිර දිශාවෙන් සූර්යාලෝකය පායනකොට මුළු ලෝකයක් කාලෝකවත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්මාදිට්ඨිය කියන කාරණේ. ඉතින් මේ සම්මාදිට්ඨිය ලබන්න නම් මොකද කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සම්මාදිට්ඨිය ලැබෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිය ලැබෙන නම් ආසන වශයෙන් කරුණු දෙකක් හේතු වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. අනිත් කාරණේ යෝනිසෝ මනසිකාරය. මේ දෙකටම මුල් වන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයය. කල්යාණ මිත්‍රයන් හිටිය පමණට තමයි තමන්ට ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වයත් නිකන් නෙවෙයි ලැබෙන්නේ සසරදී කලාව ලොකු වෙනක ආනිසංශයක් විදියට. ඒ ආනිසංශයේ විදියට කල්යාණ මිත්‍රත්වය තමාගේ ජීවිතේට ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රතිඵල ගන්න. බුදුහාමර දේශනා කරනවා කල්යාණ මිත්‍රත්වයට ආශ්‍රිත කරුණු කීපයක් ගැන. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා. කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඇත්තම අපිට බොහෝට කල්‍යාණ මිත්‍රයන් ඉන්නවා. නැහැ කියන්න බෑ. නමුත් අපට කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට අපි බුද්ධිමත් වෙන්නට ඕන. එතකොට කල්‍යාණ මිත්‍රතා කියන විදිහට කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඒ වගේම කල්‍යාණ මිත්‍ර සහායතා කියලා කියනවා. කල්‍යාණ සහායතා. ඒ කල්‍යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. අපි ඒකට දක්ෂ වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් එක යාළු කරගන්න බෑ. ඇඳුමක් ඇඳලා දෙයක් දීලා ඒ වගේ දෙයකින් බෑ. ඊට වඩා ගැඹුරු විදියට කල්‍යාණ මිත්‍රන්ට සමීප වෙන පුළුවන්කම තියෙන ගතිගුණත් එක්ක. අපි ගතිගුණ වලින් ඉහළට යන්න තමයි ඒ මට්ටමේ කල්‍යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙන්නේ. එතකොට කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් හිතවත් කරගන්නට ඕන. ඊළඟට කල්‍යාණ සම්පවංගකා කියලා කාරණයක් තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් වෙත නැමෙන්නට ඕන. නැමෙන්නට කියන්නේ කයින් නැමීම නෙවෙයි, කන් දෙක නවන්නට ඕන. කන් දෙකත් එහෙම නවන්න බෑ. කන් දෙක නවන කියන්නේ අවධානය යොමු කරන ඕන. කල්‍යාණ මිත්‍රයන් කියන දේ අහන්න සූදානම් වෙන්නට ඕන. මෙන්න මේ තුනම අවශ්‍ය වෙනවා. කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංගකතා. කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ඕන හිතවත් කරගන්නට ඕන. ඔවුන් කියන දේ අහන සූදානම් වෙන්නට ඕන. මේකට කියන්නේ සුවජ කියලා. ඇක්ටිව් ලිසින් කියන එක. මෙන්න මේ දෙක තියෙනකොට තමයි දහමේ හුඟ දුරක් යන්නට පුළුවන්. ඉතින් මේ පින්නතුන් හැම දිනෙකගේ මේ ලක්ෂණේ තියෙන අය. ඇත්තෙම මේ සියල්ලක්ම ලැබෙන්න තව පිනක් තියෙන ඕන සසර කරපු. වේලාම සූත්‍රයේ දැක්වෙනවා ඉතාම ලස්සන කාරණයක්. වේලාම කියලා සූත්‍රයක් තියෙන මේ සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා දානය පිළිබඳව. දානයක් දෙන්න ඕන ආකාරය සඳහන් වෙනවා කොහොමද දන් දෙන්න ඕන කියලා. දානයක් දෙනකොට සක්කච්ඡන් දානං දේති. බොහොම සකස් කළ ලස්සනට දානය දෙන්නට ඕන. චිත්තකත්වා දේති. ඒක ගෞරවෙන් දෙන්නට ඕන. සහත්තං දේති. දෑතින් දෙන්නට ඕන. අනුපවිද්දං දේති. ඒ කියන්නේ අර අහක දාන විදියට නෙවෙයි බොහොම සැලකිල්ලෙන් නිතර නිතර දන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දේති. කම්පල අදහගෙන දන් දෙන්නට ඕන. දැන් සමහර අය කියනෝනේ මම ওই දන් දෙනවා මම කර්මය ගැන හිතන්නේ නැහැ මම දීලා දානවා කියලා. නමුත් එහෙම නැහැ. එච්චරම අපි ඉහළට යන්න ඕනේ නැහැ. දෙනකොට ඒකෙන් ආනිසංස සලසාගෙන දෙන්නේ බුදුහාම දේශනා කරලාදී. එතකොට බුදුහාඳුර දේශනා කරනවා මෙන්න මේ ලක්ෂණ වලින් දානෙ දීපුව කියන අනිසස් විදියට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ලැබෙන සම්පත් පරිහරණය කරන්න තමන්ට සිතවිල්ලක් යදෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ඉන්න සේවකකාරකාදීන්, දරුවන්, සාමි භාරයවන් මේ තමන් කියන වචනේ අහන සූදානම් කියන එක තමන්ට ආවනතයි කියන එක. ඒ සියල්ලටම වඩා දේශනා කරනවා අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියලා. ලෝකයේ ගැඹුරු දහම ප්‍රකාශ වෙන කාලෙක ඒ දහම අහන්නට ප්‍රඥාව ලබා ගන්නට ඕන කමක් ඇති වෙනවා කියලා. මෙන්න මේක තමයි පිනුතුණ වටිනාම දේ. ඔබ දැකලා ඇති සමහර අය සමාජයේ බොහොම ධනිය තියෙන අය ඉන්නවා. බොහොම පරිත්‍යාගශීලී අයත් ඉන්නවා. විශාල සමාජ සේවාවන් කරන අසරණයන්ට පිහිට වෙන අය ඉන්නවා. නමුත් ධර්මයේ ගැඹුරු කාරණාවට යගේ හිතේ දෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? හේතුව තමයි මෙන්න මේ ලක්ෂණ පහ නැතුව සසරේදී එයන් දන් දීලා නැහැ. යන්ට බැන්නට වැඩක් නැහැ. මෙච්චර හොඳ බණක් කිව්ව අහන්න ආවේ නැහැ කියලා එහෙම බනින්න එපා. ඒකට නිකන් එන්න බෑ වෙනතුනි. ඒකට එන්න ඉතාම ප්‍රබල කුසලයක් තමයි ළඟ තියෙන්නට ඕන. ඇතැම් විට ඒ කුසලයේ නැත්නම් බන වෙලා වැවිලා වාඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියත් ඒකට නියම විදියට හිතේ දෙන්නේ නැහැ. මොකක් හරි බාධකයක් වෙලා වැලකිලා යනවා ඒක. ඒ නිසා මේ සියල්ලක්ම ඔබට ලැබිලා තියෙන ඔබ සසරෙදිත් පින් දහම් කළා මේ ජීවිතේදිත් ඔබ දෙමව්පියන සැලකීම ගුරුවරුන්ට සැලකීම, අසරණයන්ට පිහිටවීම, තමන්ගේ රැකියට ආරක්ෂා හොඳට කිරීම, යුතුයකම් හොඳට කළා, ඒ සියලුම දේවල් වල ප්‍රතිඵලය තමයි ඔබ මේ අවස්ථාවේදී ගත කරන්නේ. ඒ ගැන ඔබ සතුටු වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ ලැබිච්ච අවස්ථාව තුළ තමන්ගේ දැක්ම, තමන්ගේ දර්ශනය ඉහළම මට්ටමට ගන්නට උත්සාහ කරන්න. ඒක තමයි අපි බුද්ධෝත්පාද කාලයේදී කරන්න ඕන දේවල්. සමහර අය කියනවා පන්සලක් හොඳට ලස්සනට කළමනාකරණය කරගෙන තියෙනවා නම් හරි ලස්සනයි. ඒ පන්සල හරි ලොකුයි. හුඟක් කට්ටිය එනවා. පන්සල හරිම ලස්සනයි. මේ වගේ දේවල් කියනවා. ඒවත් හොඳයි. නමුත් පිනොතුනි ඒකකින් නෙවෙයි ජීවිතයක දේක ලස්සන වටිනකම තීරණය වෙන්නේ. සමහර කෙනෙක් හරි ලස්සනයි. හරි විනයවත් ඉන්නවා. අසරණ හරියට පිහිට වෙනවා. නමුත් ඒක විතරකුත් නෙවෙයි දක්ෂතාවය කියන්නේ. සමහර අයගේ සත්ව කරුණාව තියෙන සත්‍යයන්ට හරියට පිහිට වෙනවා. නමුත් ඒකත් නෙවෙයි ජීවිතයේ හරය කියලා කියන්නේ. ඒ ගුණධම් හොඳ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ ගුණධම් ලෝකේ ඕනම කාලයක රකින්න පුළුවන්. නමුත් සම්බුද්ධෝත්පාද කාලෙක අපට ලබන්න පුළුවන් ඉහළම ගුණධම් මට්ටමට අපි යන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක හරියට අර සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ ඉතාම ලස්සනට විස්තර කරනවා මේ ගුණධම්වල ගැඹුරට යන කොහොමද කියලා. මේකෙන් ගිය පමණට පේනති ලෝකේ ඉහළම මට්ටමේ ගුණධම් ටික අපේ අතින් ක්‍රියාත්මක වෙනවා. අපි නොදෙනවත් තමයි. අපි ඉහළම තලයට මනස තිබ්බට පස්සේ අපට පල්ලෙහා ගුණධම් ටික ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඇත්තෙන්ම. ඒව අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අපි පල්ලෙහා දිහාට විතරක් හිටියොත් ඒ පල්ලෙහා දිහාට ළඟා වෙන්න පුළුවන්. ඇතැමිට අර ඉහළ තියෙන හුවා දේවල් අපට අහිමි වෙලා යනවා. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක අපට ප්‍රඥාව, සම්මා දිට්ඨිය ඉහළම තලයටපත් වෙන විදිහට අපි මේ දහම් දැනුම ලබා ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේ අවස්ථාවට ගිලිහුණොත් ආය අපට සංසාරේ හුඟා කාල බලාගෙන ඉන්න වෙනවා. අන්නේ නිසා බුදුහාඳුර අපේ කෙරේ ඉතාම කරුණාවෙන් මේ දහමග ටිකෙන් ටික ගැඹුරට අපට විස්තර කළා. හරියට ලස්සන මල් පෙලක් වගේ, පඩි පෙලක් වගේ ටිකෙන් ටික ඉහළට ගැඹුරට යන ආකාරය උන්වහන්සේ පැහැදිලි කරනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ලෝකේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න අය ඉන්නවා. අන්න ඒකෙන් වළක්වන්න. එහෙමයි අඩුයි ඇත්තෙන්ම. සමහර කෙනෙක් නැති දෙන්නම්, නැතිට්ටම් නත්ති සුකට දුක්කට ආනං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සමන බ්‍රාහ්මණ සමංගත සම්මා පටිපන්නා ආදි වශයෙන් දන් දෙහිම ආනිසංස නැහැ, සීල ආනිසංස නැහැ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ, අම්මට තාත්තට සලකන කියන ආනිසංසයක් නැහැ. මේ වගේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන සමහර අය ඉන්නවා. ඒ අයගේ බුද්ධ කාලයේ වගේ කෙනෙක් හිටියා. ඒ කවුද? ඒ තමයි මක්කලි ගෝසාල. ඔහු අකිරියවාදී කෙනෙක්. කර්මය පිළිගත්තේ නැහැ. පින්නතුනි මෙන්න මේ දැඩි මිත්‍යා දෘෂ්ටියකට කියන්නේ නියති මිත්‍යා දෘෂ්ටිය කියලා. මේක හරියම දරුණු දෙයක් පින්නතුනි. මේ මට්ටමේ ඉන්න කෙනා ඉපදෙන්නේ නිරේ කියලා සඳහන් වෙනවා. කල්පයක් නිරේ ඉන්නවා. කල්පයක් නෙවෙයි කාලයවත් තීරණය කරන්න බෑ කියලා. ආනන්තරේ කර්ම හැරුණකොට ඊට පස්සේ තියෙන ප්‍රබලම කර්මය මේක. නව සමහරට හිතෙනවා ආනන්තර කර්ම වලටත් වඩා ප්‍රබලයි මේක කියලා. ඇයි ඒ? ආනන්තර කර්ම කරපු කෙනෙක් නිරේ කල්පය දුක් විඳින්නේ. ඊට පස්සේ ආ නැවත සුගතියට එන්න පුළුවන් යාට ඕන. නමුත් මේ නියත මිත්‍යා දෘෂ්ටියේ ගැන සඳහන් වන්නේ මේ මතේ ඉන්න කෙනා කල්ප විනාශෙදිවත් ඔහු නිරෙන් ගොඩින් නැහැ කියලා. ඒ තරම් ප්‍රබල කර්මයක් බවට පත් වෙනවා. එනිසා පින්නතුනි මේකෙන් කියන්නේ ආගමක් නොඅදහන කෙනෙක්, දන් නොදෙන කෙනෙක් නියති මිත්‍යා දෘෂ්ටි කියලා එකපාරට කියන්න යන්න එපා. සමහර අය ලොකුවට පින්කම් නොකරට පරලොවක් විශ්වාස නොකරට තමගේ ආමඩ දාතර සලකනවා. අසනයට සලකනවා. දුප්පතයට පිහිට වෙනවා. ඒ අය ඇත්තෙන්ම කර්මය ගැන නොදෙන හිටියට එයා ඒ කරන දේෙන් තමගේ වර්තමානයේ හරි මනසේ දිනුවක් ප්‍රාර්ථනා කරනවා. එතකොට එයා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒ අය නියත මිත්‍යා දෘෂ්ටි කියලා අපි කියන්නේ නැහැ. ඒතකොට නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ආහුවාසයෙන් තමන්ගේ අම්මට තාත්තට සැලකීමක්වත් ඔහු පිළිගන්නේ නැහැ. ඒ තරම්ම දෘෂ්ටියෙන් පිරිච්ච කෙනා. බුදුහාඳුර මුලින් ධර්ම දේශනා කළේ මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටින් හිටිය අය කම්මසගත සම්මාදිටියට ගන්නට. කම්මසගත සම්මාදිටිය කියන්නේ අර මහා චක්කාරිසික සූත්‍රය දැක්වෙන විදිහට සාස්වා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කාරණේ. සාස්ත්‍රව වූ ඒ වගේම පුඤ්ඤභාගියා පිනට බර වූ පුඤ්ඤ කියන වචනේ එහෙම තියෙනවා. සම්මාදිට්ඨිය විස්තර කරන මහා චක්කාරිසික සූත්‍රයේහි සාස්වා පුඤ්ඤභාගියා පිනට බර වෙච්ච පින පැත්තට නැඹුරු වෙච්ච උපදිවේපක්ඛා උපදි සම්පත් ලබා දෙන නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් රූප සම්පත්තිය සුගතිය මෙන්න මේ වගේ දේවල් ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. එතකොට මේ කියන්නේ පින ගැන නැත්නම් මේ කියන්නේ ලෞකික කුසලයේ ගැන සාසව ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නැහැ මෙයාගේ. ආශ්‍රව තියෙනවා තව දුරට. නමුත් අර ලෝභෙහි දැඩි ඕලාරික බව අඩු වෙන විදිහට ਉਹ මේක කරන්නේ. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාවෙන් සංස්කාර හට ගන්නවා කියලා කියනවා. එතකොට අපුඤ්ඤාවි සංඛාරය විතරක් නෙවෙයි පුඤ්ඤාවි සංඛාරත් ආනෙන්ජාවි සංඛාරත් හටගන්නේ අවිද්‍යාවෙන්මයි. අන්න ඒ මට්ටමින් එතන අවිද්‍යා ආශ්‍රව තියෙනවා. ඒ න්‍යායෙන් ආශ්‍රව සහිතව මෙයා මේ පින්කම් කරා. ඔහුගේ ලෝකෝත්තර දර්ශනයක් නැහැ. ඔහු කම්මසගත සමාධියට ඉන්නවා හැබැයි. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව කම්මසගත සම්මාදිට්ඨිය ඉහළයි. කම්මසගත සමාධියට සම්මාදිට්ඨිය. හැබැයි ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා සමාධියක් තියෙනවා. ඒ සම්මාදිටියට සාපේක්ෂව මේ සාස්ත්‍රව පුඤ්ඤභාගිය වූ උපදිවේපක්ක වූ කම්මසගත සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨියක් වෙනවා. කලබල වෙන්නේ අපි මෙහෙම කිව්වට අපි ටිකෙන් ටික මේ දැක්ම දිනු කරගන්න ඕනේ. එතකොට කම්මසගත සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද? කම්මසගත සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි තමා කරන හොඳ දේවල් ගැන විශ්වාසයක් තියෙනවා. හැබැයි ਉਹ හිතන්නේ ඒ කරන කර්ම තමන්ට අඛණ්ඩව තමන්ගේ මනස නැත්තම් සසර අඛණ්ඩව සාසත වශයෙන් ගමන් කරන දෙයක් කියලා. මේ ආත්ම භාවයෙන් පස්සේ ඊළඟට ඉපදෙන කෙනත් මේක නාම ඉපදෙන්නේ කියන ආකල්පය තියෙනවා. ඒක වරදක්ම නෙවෙයි. නමුත් ඒක තුල සිටීමෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න බෑ. සුගතියට යන්නට පුළුවන්. දැන් අපි තේ කම්මසගත සමාධියට ඉඳලායි මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මුලින් දේශනා කරන්නේ මෙන්න මේ කම්මසගත සමාධියට ඉඳලා හැකිතාක් දුරට කුසල කරගන්න විදිය. ලෞකික කුසල කරගන්න විදිය. ඉතින් අන්න එතෙන්දී තමයි පේනතෙන් අපි දක්ෂ වෙන්නට ඕන වඩා මානසංසදායි කුසල මොනවද කියලා තීරණය කරන්න. වේරාම සූත්‍රයේම දක්වනවා මේ ලෞකික කුසලවල ස්වභාවය ටිකින් ටික වැඩි වෙන හැටි. සාමාන්‍ය තිරසංගත සතෙකුට දානයක් දීමේ ඉඳන් ඊළඟට මිනිසෙකුට දුස්සීල හරි මිනිසෙකුට දානයක් දෙන එක, සිල්වන්ත කෙනෙකුට දානයක් දෙන එක, සිත දියුණු කරපු කෙනෙකුට දානයක් දෙන එක, බුදු දාම සංගය ගැන තෙරුවන් සරණ කියපු කෙනෙකුට දානයක් දෙන එක, ඊට පස්සේ සෝවාන් ආදී මඟඵල ලැබපු ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා රහතන් වහන්සේට දෙන දානය, පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය, සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය, මෙහෙම කියලා පුද්ගලික දාන 14ක් දක්වලා තියෙනවා. එහෙම දක්වලා පිනොතන ඊළඟට තවත් ඉහළ තලයකට යනවා. මොකද්ද? ඒ තමයි සාංගික දාණය. සංඝ සතු කොට දෙන දාණය අර සියල්ලම දාන්නට වඩා වැඩි කියලා. දැන් මෙතෙන්දී හුඟා කල්පනාකාරී වෙන්නට ඕන අපේ කරන දාන සාංගික දාන වෙනවාද කියලා. එතෙන්දී තමන් දානයට ආරාධනා කිරීමේ ඉඳන්ම බුද්ධිමත්ව වැඩ කරන්නට ඕන. නැත්තම් සාංගික දානයක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? සාමෙන් වහන්සේට ආරාධනා කරනකොටම තමයි ආරාධනා කරන්න ඕන හාමුදුරනේ අපට දානෙට ස්වාමින් වහන්සේලා ලබා දෙන්න කියලා. ඊට පස්සේ හාමුදුරු තමයි යහන්නේ කියනමක් විතර ඕනද කියලා. එතකොට අපි කලින්ම තීරණය කළ ගියෝතින් අපට ප්‍රශ්නමක් දෙන්න දෙනමක් දෙන්න කියලා ගියෝතින් බොහෝ විට ඒ දාන පුද්ගලික දාන ගණයට යනවා. එතකොට ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන අපට දානයකට ස්වාමින් වහන්සේලා ලබා දෙන්න කියලා ඔබ ඇතැමිට කියන මට එක නමක් ඇති කියලා කියනත් පුළුවන්. ගැටලුවක් නැහැ. සංගීක කරන පස් නමක් ඉන්න ඕන කියලා කොහෙවත් නැහැ. හැබැයි තමන් 25 නමකට හරි මෙන්න මේ පන්සල් වල ආමුද්‍ර 25 මට දෙන්න කියලා කියන ගියොත් ඒක සාංගික දානයක් නෙවෙයි ඇත්තටම ඒක පුද්ගලික දානයක් වෙනවා. ඒ නිසා ආරාධනා කිරීමේ ධර්ම තමා දක්ෂ වෙන්නට ඕන මේ කටයුත්ත සංඝ සතු දානයක් වෙන විදිහටම කරන්නට. ඉතින් අන්න ඒ දානයේදී බුදුහාම දේශනා කරනවා මහ ප්‍රජාපති ගෝතමියට ගෝතමී දේහි දින්න සංඝයේ දින්නේ මමච්ච දෙන්නම් හොති කියලා. යමක් සංඝයා උදෙසා දෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ උදෙසා දීපු දානයක් කියලා. ඒ නිසා අපි කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහ සංඝයාට කියලා. ඉමං බෙක්ඛං බිකු සංඝස්ස දේම කියලා දානයක් පූජා කරනකොට ඒකට ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේත් ඒ ගණයට අයිති වෙනවා. සාංගික දානයටත් වඩා අනිසංසදාය කියලා බුදුහාම දේශනා කරන යම් කිසි කෙනෙක් සංඝයා වෙනුවෙන් කරන ආවාසයක් සංඝවාසයක් පන්සලක් වෙනුවෙන් කරන පූජාව අර සියල්ලට වඩා අනිසංසදාය වැඩි කියලා. ඇයි ඒකට හේතුව සංඝයා වහන්සේලා යම් කිසි තැනක වාසය කරනවා නම් එතන ධර්ම රත්නියත් වැඩ ඉන්නවා, එතන බුද්ධ රත්නියත් වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් නිකන් වැඩ ඉන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා නියෝජනය කළා ඒ කහවත දරාගෙන ඉන්නවා. ධර්මය අහලා මේ සංඝය ඇසුරු කරලා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු විදියට ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය කරලා අපි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. යම්කිසි තැනක තෙරුවන් වෙනුවෙන් යමක් පූජා වෙලා තියෙනවා නම් යම්කිසි තැනක බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන වාසය කරනවා නම් එතන උතුම් පුණ්‍ය භූමියක් වෙනවා. ඒක මේ සද්ධර්මයේ තව බොහෝ කලක් ගෙනඳ කරන පරිත්‍යාගයක් වෙනවා. එළාම් සූත්‍රයේ දැක්වෙනවා මේ ආවාස පූජාව සියල්ලටම වඩා වැඩි කියලා. ඊළඟට සඳහන් කරන යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ යාම ඊටත් වඩා අනිසංසදායි කියලා. මෙහිම දේශනා කළ ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පංචශීලය රකින්නවා නම් ඒ කරසියටම වඩා වැඩි කියලා. මෙහෙම කියලා අවසානයේදී ලෞකික කුසල විස්තර කරනවා. යම් කිසි කෙනෙක් සුවඳ පැතිරෙන වේලාවක් වගේ ඊටාම ටික කාලයකදී හෝ සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රීසිත වඩනවා නම් ඒ කෙනා ඊටාම ප්‍රබල කුසලයක් සිදු කරගන්නවා කියලා. වරක් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සියලු සත්‍යයන් වෙනුවෙන් නෙවෙයි එක සත්වයක් අරමුණු කරගෙන. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, gederina කෙනෙක් වෙන්න පුළුවන්, gederina සතා වෙන්න පුළුවන්. තමා කෙනෙක් ફોකස් කළා මෙන්න මේ කෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා කිව්වත් ඒකත් ප්‍රබල කුසලයක් කියලා. එක කෙනෙක් අරමුණු කරගෙන මෙච්චර ප්‍රබල කුසලයක් වෙනවා නම් මනුස්ස ලෝකේ ඉන්න දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර පාය මේ හැම තැනම ඉන්න සත්වයන් සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා පස් වතාවක් හිතින් කියන්න. විනාඩි කාලක් හරි කමන්නේ, විනාඩි භාගයක් හරි මේ සිතුවිල්ල වඩන්න පුළුවන් නම් තමන්ගේ ප්‍රබල ලෙස කුසලිය දිනනවා. ඒතර මෙන්න මේ කුසල් ටික තමයි විශේෂයෙන් සංඝ සතු දානය, ඊළඟට පංචශීලිය ආරක්ෂා කිරීම, බුද්ධ ධම්ම සංඝ ගැන තෙරුවන් සරණ යාම, ආවාස පූජාව, මෛත්‍රිය. ඒ අතරුණු තිතාම සරලව තමන්ට පංචශීලිය රැකීමත් මෛත්‍රිය භාවනාත් කරන්න පුළුවන්. අනිත් පින්කම් අනිත් අය කරන වෙලාවල් වලදී තමට අනුමෝදන් වෙන්න පුළුවන්. පින්නතුනි පින්කම් කරන්න සල්ලිම ඕනේ නැහැ. යම් කිසි කෙනෙක් ලොකු පන්සලක් පූජ කරනවා, පූජකෙනල ඔබට සල්ලි නැහැ කමන්නේ නැහැ. නමුත් ඔබ සතුටු සිතින් අනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ. හැබැයි ඔබට නිකන් ඒක කරන්න බෑ. ඔබට ඒ සාදු කියලා අනුමෝදන් වෙන පුළුවන්කම තියෙන්නේ ඔබේ හදවතේ පරිත්‍යාග සීලත්වයේ තියෙන ඕන. ඇයි ඒකට හේතුව? එහෙම නැත්තම් සතුටු වෙන්න බෑ හැම කෙනාට. ඒ පරිත්‍යාග සීලත්වයේ නැති කෙනාට දැඩි ලෝභයනෝ අර පූජාවක් කරන දැක ගමන් හිතෙන්නේ අයියෝ මෙච්චර වැඩි වීදම් කරා, මෙච්චර මොකටද වීදම් කරන්න ඕනේ කියලා හිතින් ගැටමක් වෙන්නේ. ඔබ අහලා ඇති කොසම් රජතුමා දීපු අසද්දෘශ දානය ගැන. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක්කෙනෙකුට විතරක් දෙන්න පුළුවන් මහා සුවිශේෂ දානයක් තියෙනවා. ඒ දානෙට කියන්නේ අසද්දෘස මහා දානය කියලා. ඒ දානය මේ ගෞතම සම්බුද්ධ ශාසනය දුන්නේ කොසල රජතුමාත් මල්ලිකා දේවියත්. බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නය භික්ෂු භික්ෂුණීන් දෙපිරිසම මේ පින්කමට වැඩම කළා. පින්නතුනි මේ සුවිශේෂී දානයේදී බුදුහාමුදුරෝ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව කළේ නැහැ. ඇයි නොකළේ? මේ පින්කම දිහා දැකලා එක්කෙනෙක් බොහෝම හිත දුක් වුණායි, මෙච්චර වීදම් කරේ, මෙච්චර මහා ධනස්කන්ධය මොකටද කියලා ඔහෝ සතුටුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දානානිසංස දේශනාව සිදු කළා නම් අර තැනැත්තාගේ හිස සත් කඩකට පැනනවා කියලා කියනවා. ඒ තරම් ප්‍රබල ධර්ම දේශනා බුදුහමඳුර කරන්න තියුනේ නිසා බුදුහමඳුර දානේ වන්දර නික්මිලාවා දානානිසංස කිව්වේ නැහැ. හැබැයි දානේ පූජා කරපු වෙලට කියානිසංස අඩුවක් නැහැ. මම කියන උත්සාහ කළේ වෙනත් කෙනෙක් පින්කමක් කළත් ඒක නිකන් කෙනෙකුට සතුටු වෙන්න බැහැ වෙනතනේ. සතුටු වෙන්න නම් තමා නිරතුරුව දාන ආදී පින් දහමල යෙදිච්ච කෙනෙක් වෙන්නට ඕන. එහෙම යෙදෙන කෙනෙකුට තමයි වෙනත් කෙනෙකුගේ පින්කමක් හෝ සතුටු සිතින් අනුමෝදන් වෙන පුළුවන්කම තියෙන්නේ. එනිසා නිතරම ලෝකේ කරන පින්කම් දාන ආදී පින්කම් සංඝ සතු දානමේ පින්කම් ආරාම පූජා වැඩිහිටි උපස්ථාන බුද්ධ පූජා මේ සියල්ලක්ම ඔබ එක තැන ඉඳගෙන සාදු සිතින් ඒව අරමුණු කළ පින් අනුමෝදන් වෙන්න. ඒක ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා Tamanට. ඒ වගේම පින්තුනේ නිරතුරුව පංචශීල ආරක්ෂා කරන්න. පංචශීල ආරක්ෂා කරනවා නම් බය සහ වෛරය කියන මේ කරුණු දෙකෙන් Taman ලෝකයට පිහිට වෙනවා. බය සහ වෛරය නැති කෙනෙක් බවට පත් වෙනවා Taman. ලෝකයෙන් උත් Tamanට බයක් වෛරයක් එන්නේ නැහැ. Taman genut ලෝකයට බියක් වෛරයක් යන්නේ නැහැ. පින්තුනේ අද ලෝකේ වෙනදටත් වඩා මේ පංචශීලයේ ආරක්ෂා කිරීම වටිනාකම ඔබ දන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන් නම් ලෝකේ කොච්චර යහපතක් වෙනවද? ලෝකේ සොරකම් නොකර ඉන්න පුළුවන් නම්, කාමවරුන් හැසිරීමෙන් වැළකෙන්න පුළුවන් නම්, බොරු නොකිය ඉන්න පුළුවන් නම්, මත්පැණින් වැළකෙන්න පුළුවන් නම්, පින්නතුනි බලන්න මේ වැරදි පහනේ අද ලෝකේ ඕනම තැනකට ප්‍රශ්නකට හේතුව. අපට බුදුදහමේ ලෝකෙට දෙන්න පුළුවන් තෑග්ග මොකද්ද? මේ පංචශීලය. මීට වඩා දෙන්න දෙයක් ලෝකෙට නැහැ පින්නතුනි. බුදුදහමෙන් අපට දෙන්න තියෙන කාතකින් පංචශීලයත්, අනිත් පැත්තෙන් මෛත්‍රියත්, අනිත් පැත්තෙන් සතිමත් බවත්. පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව තමයි අපට ලෝකෙට දෙන්න තියෙන්නේ. වෙන දෙන්න දෙයක් නැහැ. මේ ලපිනතුන් ලෝකයේ ඕනෑම කෙනෙකුට කිසිඳු ආගමක්, ජාතියක්, කුලයක් වෙනස් නොකර දැන් තමන් ඉන්න මට්ටමින්ම ඕනම කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. බෞද්ධ වෙන්න ඕනේ කට්ටිය. අපි ලෝකය බෞද්ධ කරන්න යන්න ඕනේ. අපි දන්න කියන හැම කෙනෙක්ම මෙන්න මේ තුන තුල හික්මවන බලන්න. ඔබේ දරුවෙක් ඉන්නවනම්, ඔබේ ළඟම ඥාතිවරයෙක් ඉන්නවනම්, ඔබ ඊටාම් හිතවත් කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේ තුන කියන්න. මොකද කියන්න ඕන? එයාට කියන්න පංචශීලය කොහොම හරි පහම බැරි නම් එකක් දෙකක් හරි ටික ටික ආරක්ෂා කරන්න කියන්න. දෙක දිනපතාම සීල සද්දෝ සුවපත්ත්වා කියලා වඩන පුරුදු කරන්න. තුන්වෙනි එක ඕ මයින්ඩ්ෆුල්නස් එක ටිකෙන් ටිකට කියලා දෙන්න. අපිත් මේ තුන රකින්නට ඕන පුළුවන් තරම්. අපේ ළඟම ඉන්න ඥාතීන්ට දෙන්න පුළුවන් ලොකුම දාණය, ලොකුම තෑග්ගක් මේක. සම්බ දානං ධම්ම දානං දිනාති කියන්නේ මේක. පින්නොතුනි මේට වඩා ලොකු තෑග්ගක් තවත් කෙනෙකුට නැහැ. ඔබේ දරුවෝ ඉන්නවා නම් ඔබේ දරුවට ඔබට උගන්වලා මහාචාර්යවරේ ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න පුළුවන්. ලොකු ධනස්කන්ධයක් දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වටින්නේ මෙන්න මේ තුන දරුවන්ට දෙන්න කොහොමද? ඔබ ඇසුරු කරන ඉතාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු මේ යන්න මොහොතට හරි කලින් මේ දායාද තුන ඔහුට දෙන්න. ඔහු මැරුණට පස්සේ ඔහුගේ මල ගෙදරටවත් ඔබ නොගියට කමන්නේ. ඔහු වෙනුවෙන් කිසිම ආගමික කටයුත්තක් නොකරත් ඔබ කමන්නේ. ලෝකෙ මිනිස්සු ඔබට බනී. නමුත් ඔබ යුතුකම ඔබ කළා අවසන්. කෙනෙක් මේ යන්න කලින් හැකි තාක් ඉක්මනින් ඔහුව පංචශීලය රක්වන්න උනන්දු වෙන්න, ඔහුට දවසට විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරවන්න උනන්දු කරවන්න, ඒ කෙනාට සම්මා සතිය කියන එක මොකක්ද කියලා උගන්වලා ඒ තුළ හික්මවන්න බලන්න. පින්නතින අපි මේ ටික ටික කතා කරමින් ආවේ ලෞකික කුසලිය තුළ අපි ඉන්න ආකාරය. ලෝකයක් ඇත කියන මට්ටමේ ඉඳගෙන, ඒ කියන්නේ අපි මේ බලන ලෝකයක් තියෙනවා, ඒ ලෝකයේ කලිනුත් තිබ්බා, අපේ ඒ ලෝකයේ අධ්‍යක්ෂකට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන පදනමෙන් කරන පින්කම් ගැන අපි මේ කලේ. මේකෙන් අපිට පින්නතින සුගතිගාමී වෙන්න පුළුවන්. මේකෙන් අපිට මේ ලෝකයේ වශයෙන් යම්කිසි විදියක මානසික සුවයකින් ඉන්නත් පුළුවන්. අපි ලෞකික ජීවිතෙම ගා සාර්ථක කරගන්න පුළුවන් මේකෙන්. මෙන්න මේ කරන පින්කම් ගැන සඳහන් කරන්නේ චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. මේ කරුණට සඳහන් කරන්නේ සිතට අලංකාර, සිත අලංකාර කරන දේවල් සිතට පිරිකර කියලා. ඔබ දන් දෙනවා නම්, සිල්වත් වෙනවා නම්, මෛත්‍රී භාවනා වඩනවා නම්, මේ මොකද්ද ඔබ කරන්නේ? ඔබේ හිත ලස්සන කරනවා. ඔබේ හිතට තෑගි මේ දෙන්නේ. ඔබ කෙනෙකුට තෑග්ගක් දෙනකොට ඔබ හිතන්නේ ඔබ ඒ ගැනට දුන්න කියලානේ. ඇත්තටම ඔබ තෑග්ග දුන්නේ කාටද? තෑග්ග දුන්නේ තමන් තමන්ගේම හිතට දුන්නේ මේක. ඔබ ලස්සන ඇඳුමක්, අලුත්ම වස්ත්‍රයක් ඇඳුමක් කාට හරි දෙනවා. හොඳ ප්‍රණීත ආහාරයක් දෙනවා. හොඳ චොක්ලට් එකක් කෙනෙකුට දෙනවා. හොඳ මල් ටිකක් කෙනෙකුට දෙනවා. හොඳ වචනකින් කතා කරනවා. ඔබ සැලකුවේ කාටද? ඔබ සැලකුවේ ඔබේම හිතට. චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියන්නේ මේකයි. හිත ලස්සන වෙන දේවල් මේවා, හිතට පිරිකර මේවා කියලා දේශනා කළා. එනිසා පින්නතුනි, ඔබ යමක් අනිත් කෙනාට ඉස්සරහට කියලා දෙනවා කියන්නේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට දුන්නා වගේ. කණ්ණාඩියක් ඉස්සරහට මොනවහරි දුන්නාම ඒක කාටද හම්බ වෙන්නේ? ඒක අනිත් පැත්තෙන් ඔබේ පැත්තටම තමයි දික් කරගෙන ඉන්නේ. හොඳ දේවල් වගේම තමයි නරක දේවලුත් නෑ. ඒ ගැන මම කිව්වේ නෑ. ඒක ඔබ හිතාගන්න. පින්නතුනි, මෙන්න මේ ලෞකික කුසල් පුළුවන් තරම් කරගන්න ඒ කරගැනීමේ තියෙන වාසිය තමයි අපි කොයි ආකාරයකින් අපේ ජීවිත අවසන් වුණත් අපි දුගතියට වැටෙන්නේ නෑ කියලා අපට සහතිකයක් තියෙනවා. මෙවැනි බුද්ධෝත්පාද කාලයක අප ලබාගත් උතු පළවෙනි ස්ථාවරත්වය තමයි අපි මේ සම්පත්තික හැමදාම තියන් ඉන්නේ. අපේ ඥාති මිත්‍රාදීන්, දේපල, අපේ ශරීරය හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇසිපිය ගන්න මොහොතකින් එක තත්පරයෙන් අවුරුදු 60ක 70ක සියලුම දේවල් අපට අත්හරින වෙනවා. අන්නේ අත්හරින මොහොතෙහි මනුස්ස ආත්ම භාවයට වඩා පහළ තැනකට නොයන විදියට අපි මානසිකව ඉහළ තලයක ඉන්නට ඕන. ඒක මරණයෙන් පස්සේ ඇති කරගන්න තත්ත්වයක් නෙවෙයි. මේ ජීවත් වෙන කාලයේදීම මේ මානසිකත්වය තමයි නිතරම ඉන්නට ඕන. එහෙම ඉන්න කෙනාට තමයි එතනින් ඉහළ තලයට යන්න පුළුවන්කම තියෙන්නේ. හරියට අස්වැයගේ එක අස්වැයගේ පිට ඉඳලා වෙනත් අස්වැයගේ වගේ මස්වැයගේ පිට උඩට නැග්ගා වගේ මේක. ඒ නිසා පින්නතුනි, අපි අඛණ්ඩව අපේ මනස මේ ලෞකික සම්මාදිටිය තුල ඉඳගෙන ඊළඟට අපි මේ සුගතිය සඳහා උපරිම ලෙස කටයුතු කරගෙන තියෙනට ඕන. විශේෂයෙන් සමාන් සමත කමඨහනක්, සමත භාවනාවක් නිතර පුරුදු කරන්න. බුද්ධ අනුස්සතිය, මෛත්‍රිය, අසුභ භාවනාව, මරණ අනුස්සතිය, ධාතු මනසිකාරය, මේ වගේ භාවනා කමඨහන් 40ක් බුදු දහමේ තියෙනවා. එක එක කල්ල බලන්න තමන්ට වැඩිපුරම තමන්ට හිතට යෙදෙන්නේ මොකද්ද, තමා කැමති මොකද්ද කියලා පරීක්ෂා කරලා බලන ටික ටික. විනාඩි 5ක් 10ක් නෙමෙයි, ටිකක් වැඩිපුර කාලයක් කරන්න එකක් දෙකක්. එතකොට තමන්ටම හොඳ භාවනාවක් තමන්ටම තෝරගන්න පුළුවන්, වඩාත්ම තමන්ට ගැළපෙන්නේ මොකද්ද කියලා. අන්න ඒක අඛණ්ඩව කරන්න. ඒ ඉන්න මොහොත තුල පින්නතුනි බුදුහාමර දේශනා කරනවා යම්කිසි කෙනෙකුට මේ සමත කමඨහනකින් හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තා ඒ මොහොතේ ගත කරන මානසික සුවය මේ මුළු කාම ලෝකයේම කෙනෙක් විඳින සතුටට වඩා ඉහළ සුවයක් කියලා. මේ කාම ලෝකයේම විඳින සතුට මොකද්ද? කාම ලෝකයේ කියන්නේ සතර අපාය යම් සුවයක් තියෙනවා නම් ඒකත්, මනුස්ස ලෝකයේ යම් සුවයක් තියෙනවා නම් ඒකත්. ඒකෙත් ඉහළම සුවය, මනුස්ස ලෝකයේ ඉහළම සුවය මොකද්ද? සක්විත රජකම ඊටත් වඩා වැඩි. දිව්‍ය ලෝක 6 මේ යම් සුවයක් විඳිනවා නම් ඒකේ 30 සුවය වෙන සක්‍ර දේවේන්ද්‍ර වෙන පුළුවන් නම් ඊටත් වඩා කියලා සුවයක් තමයි මෙන්න මේ සමත කමඨහනකින් හිත තැම්පත් කරගෙන විඳින සමාධි සුවය කියලා. පින්නතුනේ මේ අත්දැකීම් ලබන්න අපි ජීවිතේ මෙච්චර අමාරුවෙන් ලැබුවේ මේ මනුස්සාත්ම භාවය සම්බුද්ධෝත්පාද කාලයත් මේ මානසික සුවය ලබන්න. අපිට කොච්චර ධනිය තිබුණත් උගත්කම් තිබුණත් ඥාතීන් පිරිවරාගෙන හිටියත් අපට මේ දහමෙන් හැර ඒ කිසි දෙයකින් මේ ස්ථාවර සුවය ඉහළ මානසික සුවය ලැබෙන්නේ නැහැ. ටිකෙන් ටික පින්නතුන හුරු කරගන්න මනස. තමන්ට එතකොට බාහිර දේවල් වලින් එන පීඩා හුඟා කඩු වෙනවා. කායිකව දැනෙන වේදනා හුඟා කඩු වෙනවා. තමා නිතරම තමන්ගේ වයස ගැන හිතීත දුක් වෙන ගතිය අඩු වෙනවා. තමා බාහිර රූපය තුල යැපෙන ගතිය අඩු වෙලා ටිකෙන් ටික මනස මත යැපෙන ආධ්‍යාත්මික සුවය මත යැපෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි අපි මේ සඳහන් කරේ ලෞකික කුසලයේ තුල ඉඳගෙන කරන කුසල් ගැන. ඒක ලෝකයේ බුදු දහමේ ඇත් කරනවා වෙනත් ආගම්වල ඇත් යම් කිසි මට්ටම් වලින් කරනවා. පින්නතුනි දැන් මෙතන ඉඳන් අපි මේකට වඩා ගැඹුරු තත්ත්වයක් ඉස්සර කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ තයෝ ධම්ම කියන සූත්‍රයේදී දේශනා කරනවා ලෝකයේට සාස්ත්‍රවලේ අවශ්‍ය වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ දහම ලෝකයට අවශ්‍ය වන්නේ ඇයි කියලා. ඒ අවශ්‍ය වන කාරණා තුනක් හින්දා. මොකද ජරා මරණ ජාති. අර ලෞකික මාත්‍යමේ කොච්චර අපි සුවයන් වින්දත් අපට මහලු වීමෙන් වෙන දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න බෑ. මරණ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න බෑ. නැවත ඉපදීමෙන් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ තුන ලෝකයේ තියෙන තාක්කල් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට අවශ්‍යයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ලෝකයේ තුල බබලනවා කියලා. මොනවාද කාරණා ටික? මහලු වීම, මරණය, යාලි ඉපදීම. බොහොම හොඳයි. මෙන්න මේ කරුණ තුනට තමයි ඊළඟට බුදුදහමෙන් ඉහළ මට්ටමෙන් අපට සම්මාදිටිය ලබා දෙන්නේ. මෙන්න මෙතෙන්ට එනකම් පල්ලෙහා මට්ටමේදී සඳහන් කරන්නේ කම්මස්සකෝමී, කම්මදායාදෝ, කම්මයෝනී, කම්මබන්දෝ, කම්මපටිසරණෝ කියලා ලෞකික මට්ටමේදී සඳහන් කරන්නේ කර්මය තමන්ගේ දායාදය, තමන්ගේ ඥාතිවරයා, තමන්ගේ උරුමය, දායාදය කියලා හිතන්න කියලා ලෞකික මට්ටමේදී සඳහන් කරන්නේ. කර්මය අපේ අයිතිකාරය කියලා. ඒ පින්නතුනි මතක තියාගන්න කර්මය කොටස් හතරකට බෙදෙනවා. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම තියෙනවා. අත්තිබෙක්කවේ කම්මං කන්නන් කන්න විපාකං. කළු විපාක දෙනගෙන දෙන කළු කර්ම තියෙනවා. අත්තිබෙක්කවේ කම්මං සොක්කං සොක විපාකං. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබෙක්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. කළු සුදු දෙකම මිශ්‍ර කර්ම තියෙනවා. මෙන්න මේ තුනටම පදනම මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර කියන මෙන්න මේ තුන තමයි මේ කළෝ සුදු, කළු සහ සුදු කියන මේ කර්ම වර්ග තුනට සම්බන්ධ. ඒ ලෝකයේ තුල තියෙන කර්ම. බුදුරජාණන් වහන්සේකෙන් ලෝකයේ පහළ වෙන විට ලෝකයේ මිනිස්සු තේරුම් ගන්න තියෙමුනේ මෙන්න මේ කර්ම තුන විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන විට ලෝකයා දැනගෙන හිටියේ නීවරණ පහක් විතරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ විතරයි ලෝකයා එතෙක් දැනගෙන හිටියේ. ඔවුන් දැනන් හිටිය හිත දියුණු කරලා ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා බ්‍රහ්මයාක එකතු වීම තමයි ඔවුන්ගේ ඉහළම ආකල්පය වුණේ. ඔවුන් හිතුවේ බ්‍රහ්ම ලෝකයේ ස්ථාවරයි සදාකාලිකයි කියලා. මෙන්න මෙහෙම ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කෝ උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා දේශනා කළේ. මහණෙනි මට පෙර නොයසෝ විරෝ දහමසක් පහල වුණා. ඥානයක් පහල වුණා. ප්‍රඥාවක් පහල වුණා. ආලෝකයක් පහල වුණා කියලා දේශනා කළා. මොකද්ද මේ ආලෝකය? මේක තමයි අර සම්මා දිට්ඨිය ඉහෙළම ආලෝකයෙන් ලැබෙන අත්ථි වික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක්ඛ විපාකං කියන කාරණේ. හතරවෙනි කර්මය. දැන් හොඳ කල්පනාවෙන් අහගෙන මෙතන ඉඳන් නිදිමත එහෙම එනවනම් පොඩ්ඩක් නැගිටලා හිටියත් කමන්නේ පොඩ්ඩක් ඈ. පොඩ්ඩක් සක්මන් කරත් කමන්නේ නෑ. බාධාවක් නෑ ඒක. පින්නතුනි මෙතනින් බුදුහාම දේශනා කරනවා කළුත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන. මේක එතෙක් බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. මෙන්න මෙතෙන්ට තමයි අර අත්තිබික්කවේ සම්මාදිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන්නේ මෙන්න මෙතෙන්ට. මේකට තමයි ලෝකෝත්තර කර්ම සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ සම්මාදිට්ඨිය මුලදී සුතමේ ඥානෙ විදියට අසහා දැනගන්නට ඕන. දෙවනි පියරේදී චින්තාමේ පඤ්ඤා විදියට ඒක නිතර නිතරම හිතන්නට ඕන. තුන්වෙනි පියවර විදියට භාවනාමේ පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවනා වඩලා මේක ස්ථාවර කරගන්නටත් ඕන. එතකොට සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියන මෙන්න මේ කොටස් තුනක් ඔස්සේ මේක දිව යන්නට ඕන. පින්නතුනේ මෙන්න මේක තමයි කල්පයක් තුල ලෝකයට අහන්නට ලැබෙන අසිරිමත් නැවුම්ම පිවිතුරුම පණවිඩය. බුදුහාඳුර කච්චානගත සූත්‍රයේ දේශනා කරනවා කච්චානගත හාමුදුරුවන්ට මොකද්ද? දොයන් නිසිතෝ කෝහං කච්චාන ලෝකෝ යේ බුහියේන අති සංචේව නති සංචේව. කච්චාන ලෝකයේ බෙහෙවින්ම අන්ත දෙහික ඉන්නේ, අන්ත දෙයක් නිස්සෘතව ඉන්නේ මොකද්ද? අති සංචේව නති සංචේව. හොඳට කල්පනායෙන් අහන්න මෙතන ඉඳන් ඔබේ බුද්ධිය උරගා බලන අවස්ථාව, ඔබේ අතීත පිනේ රිසල්ට් එක ගන්න වෙලාව මේ අවස්ථාව, හොඳ අවධානයෙන් අනුපිළිවෙලින් අහගින්. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකෙ නිතරම අන්ත දෙකක් ස්පර්ශ කරමින් ඉන්නේ. මොකක්ද අන්ත දෙක? අත්ති සංචේව නති සංචේව. එක්ක ලෝකය ඇතැයි කියලා කියනවා, නැත්නම් ලෝකේ නැතැයි කියලා කියනවා. මේ දෙක මන්ත. ඇතැයි කියලා කියන්නේ මොකද්ද? මේ ඇහැට පේන ලෝකයේ තියෙනවා කියලා කියනවා. තමා දැකපු අහපු දේවල් එහෙම තියෙනවා කියලා හිතනවා. මේ ඇත කියන අන්තයෙන්. තවත් එකක් තමයි මේ ඇහැට පේන රූපයක් නැහැ, මෙහෙම රූප නැහැ ලෝකේ කියලා අනිත් පැතර නැහැ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දෙකම ලෝකේ තියෙන අන්ත extremes, මේ දෙකෙන්ම දුර වෙන්නට ඕන. ඒතේතේ භික්ඛවේ උභව අන්තිය අනුපගම්ම මජ්ඣිමා තථාගතේන ධම්මං දේශේති. මහණෙනි මෙන්න මේ අන්ත දෙකෙන්ම දුර වෙලා තථාගතයන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඇත කියන අන්තේනොත් මිදෙනවා, නැත කියන අන්තේනොත් බෙදෙනවා. මෙන්න මේ දෙකෙන් මිදිච්ච දර්ශනයටයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ, ආරස්මංගික මාර්ගය කියලා කියන්නේ, පරිදි සම්පාදය කියලා කියන්නේ, ආර්ය න්‍යාය කියලා කියන්නේ, හේතුඵල ධම කියලා කියන්නේ. සමහර කෙනෙක් කියනවා මධ්‍යම ප්‍රමාණයට කරනවා නම් මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ කියලානේ. අපි ඔය වැඩි ආසා කරන්නේත් නැහැ, ආසා නොකරන්නේත් නැහැ, මත්යෙන් වැඩිය බොන්නේත් නැහැ, නොබියම ඉන්නේත් නැහැ. එහෙම කියලා අපි හිතන මැද මාවතේ අපි ඉන්නේ කියලානේ. ඒක ඒ කියන කෙනාගේ මැද මාවත වෙන්න පුළුවන්. හැබැයි ඒක බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? පස්වක මහණුන්ට පළවෙනිම දේශනා කළේ කාමසුඛලේ කාණු යෝගියත් අත්ති කියලා මතණු යෝගියත් කියන මේ දෙක අන්ත දෙක විදියට බැහැර කළෙත් මේ ඇත නැත අන්ත දෙකමයි. එතන දේශනා කරන්නේ ඒතේතේ භික්ඛවේ උභව අන්ති අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතින ධම්මං දේශිති කියලා. මේ කාමසුඛලේ කාණු යෝගියත් අත්ති කියලා මතණු යෝගියත් දෙකම අත්හැරලා මැද මාවතෙන් ලෝකයට ධර්ම දේශනා කරනවා කියලා එදා පස්සක මහණුන්ටත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කාරණේමයි. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදන්න හෝති කියන කාරණේ. හේතු ඇතිකල්ලි ඵලය තියෙනවා, හේතුව නැතිකල්ලි ඵලය නැහැ. ඒක හොඳම අවධානයෙන් අහගෙන ඉන්න. ලෝකේ හේතුඵල ධමක කතාවක් කියන ලෝක මිනිස්සු. ඒ කියන කතාව නෙමෙයි මේ කියන්නේ ඇත්තෙන්ම. ලෝකේ සාමාන්‍ය විදියට කියන හේතුඵල ධමයේදී හේතුව කලින් ඇති වෙලා ඵලය පස්සේ ඇති වෙනවා. ඇතැම් විට හේතුව නිරුද්ධ වෙලා ඵලය විතරක් තියෙන පුළුවන්. අම්මාගෙන් දරුව ඇති වුණා, අම්ම නැති වුණා දරුව තියෙන පුළුවන්. ඇතැම් විට අම්ම ඉඳීදී දරුවා මිය යන්නත් පුළුවන්. ඒ ලෝකයේ කියන හේතුඵල ධම. බුදුදහමේ කියන හේතුඵල ධම එක නෙවෙයි. බුදුදහමේ කියන හේතුඵල ධම මොකද්ද? හේතුවයි ඵලයයි දෙකම එක විට හටගන්නේ. තියෙනවා නම් හේතුවයි ඵලයයි දෙකම තියෙනවා, නැත්නම් දෙකම නැහැ. මේකට කියන්නේ බටමිර දෙකේ උපමාව. නාම රූප පත්‍ය විඥානං කියන තැන විස්තර කරනකොට එකට හේතු කළ තියෙන බටමිටි දෙකක් තියෙනවා. තියෙනවා නම් බටමිටි දෙකම හේතු වෙලා තියෙනවා, නැත්නම් දෙකම වැටෙනවා. එතකොට බුදුදහමේ මොකද්ද කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාර, අවිද්‍යා තියෙනකොට සංඛාර තියෙනවා, සංස්කාර තියෙනකොට විඥාන තියෙනවා. මේ ටික ඔක්කොම දිගට යන යන දිගට දිව යනවා ජරා මරණ දක්වාම. එතකොට බුදුහාමුදුරුවෝ කොහොමද අපට දේශනා කරන්නේ මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු කරන මාවත? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හේතු ඇතිකල්ලි මේ ස්කන්ධ පංචකයක් හට ගන්න ආකාරය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ලෝකෙ මුකුත් නැහැ කියලා කියන්නේ නැහැ ඔහු. මේ ඇහැට මේ රූපය පේන අවස්ථාවේදී ඒ අත්දැකීම ලබනවා නම් කෙනෙක් රූපයක් නැහැ කියලා අපි නැති කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම මේ රූපය ඇති වුණාට පස්සේ නිරුද්ධ වෙන බව දකිනවා නම් හේතු ඇති කල්ලි මේකේ මොහොතේම හටගත්තා මානසික අත්දැකීමක් විදියට ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා නැත කියන අන්තයට උච්ඡේදවාදයට යන්නේත් නැහැ. ඒ ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා ඕ නැත කියන ඇත කියන උච්ඡේදාන්තයට යන්නේ, ඇත කියන සාස්ත්‍රවාදයට යන්නේත් නැහැ. ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ, උච්ඡේදයට යන්නේ. ඒ ස්කන්ධ පංචකයේ එතනම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ඒක දිගටම තියෙනවා කියන අන්තයට යන්නේත් නැහැ. ඒ කියන්නේ සාස්ත්‍රාන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ දෙකම දුර වෙන අන්ත දෙකම දුර වෙන තියෙන දැක්මට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒක එක තැනක බුදුරජාණන් වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණා 12කට විස්තර කළා තියෙනවා. ඒක අනුපූර ප්‍රතිපදාවෙන් අවිද්‍යා පටන් සංස්කාර විදිහට එක තැනක විස්තර කළා තියෙනවා. තවත් තැනක ජරා මරණ ඉඳන් මුලට විස්තර කළා තියෙනවා. තවත් තැනක තණ්හාවේ පටන් අන්තිමට විස්තර කළා තියෙනවා. තවත් තැනක තණ්හාවේ පටන් මුලට විස්තර කළා තියෙනවා. තවත් තැනක ඒ ඔක්කොම නොකිය කෙටියෙන් කියලා තියෙනවා. චක්කුන් අනිච්චං කියලා තියෙනවා. රූපං අනිච්චං කියලා තියෙනවා. තවත් තැනක කොහොමද කියන්නේ? යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලාත් කියනවා. තවත් සමහර තැනක යේ ධම්මා හේතුපපවා කියලාත් කියලා තියෙනවා. උදා උදයබ්බේගාමිනී පඤ්ඤා කියලාත් කියලා තියෙනවා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ ඒ කතාවම අස්මින් සති ඉදං හෝති අස්මින් අසති දන්න හොති කියලත් කියනවා. ඒ දැක්මම තවත් තැනක ඉමස්ස උපාදාය දන් උපජ්ජති කියලත් කියනවා. ඉමස්ස නිරෝධාය දන් නිරුජ්ජති කියලත් කියනවා. ඒ දැක්මම සමහර ස්ථානයකදී අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියලත් කියනවා. කලින් නොතිබී හටගත්තා, පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකත් කියනවා. එතකොට අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මේ ඇස කන නාසාදී ආයතන හය. ඒ ආයතන හයට ලක්වන රූපාදී අරමුණු හය. එක පැත්තකින් ආයතන කතාවෙන් කියන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ විදිහට කියන්නත් පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා ධාතු 18ක් විදිහට කියනත් පුළුවන්. තවත් විදිහක කියනවා නම් නාම රූප කියන පද නෙමෙයි කියන්න පුළුවන්. නාමය කියන්නේ මානසික පැත්ත, මෙන්ටලිටි කියන එක. රූප කියන්නේ කෝපරියලිටි කියන එක, මෙටීරියල්ස් පැත්ත. තවත් තැනක නාම රූප විඥානං කියලා තියෙනවා. එතන නාමය ගත්තොතින් වේදනා සංඥා සංඛාර, රූපය ගත්තොතින් රූපස්කන්ධය, විඥානය ගත්තොත් විඥාන ස්කන්ධය විදිහට එතන වෙන් කරලා තියෙනවා. පින්නතුනි මේ කුමන විග්‍රහයෙන් විස්තර කරත් මේ හැම දෙයකම පදනම තමයි අපට කුමන හෝ අත්දැකීමක් ලැබුණොත් ඒ අත්දැකීම පෙරපස නොවි මේ අවස්ථාවේ හටගෙන එතරම් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒකෙන් කියන්නේ අ හේතු අපච්චවාදයක් නෙවෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. මේ හැම දෙයකටම හේතු තියෙනවා. වර්තමාන හිතට ඊට කලින් තිබෙච්ච හිතේ බලපෑමක් වෙලා තියෙන හේතු ප්‍රත්‍යයෙන්. හැබැයි ඒ අතීත කලින් අත්දැකීම ඒ විදිහටම මෙතෙන්ට එන්නේ නැහැ. මෙතන අත්දැකීම ඒ විදිහටම අනාගතයට යන්නේත් නැහැ. මේ හේතු නිසා හටගත්තු එක හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන නිකන් නෙවෙයි, අනිත් එකට බලපෑමකුත් සිද්ධ කළා. එතකොට මේක තමයි එදා පස්වග මහණුන්ට යංකින්ජ සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා දේශනා කළේ. මේ දර්ශනයම තමයි අවිද්‍යා පත්‍ය සංඛාර කියලා දේශනා කළේ. මේ දර්ශනයම තමයි බාහ්‍ය දාරුචීරියට ඒවන් හිතේ බාහ්‍ය සික්කතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති කියලා දේශනා කළේ. මෙන්න මේ දර්ශනය තමයි අපේ ජීවිත යථාර්ථය. මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය. මෙන්න මේ සම්මා දිට්ඨිය තවත් ප්‍රකට කර ගන්නට අපට අපි දැන් ඉන්න මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. ප්‍රශ්නයක් තියෙනවද නැහැ? මම සම්පූර්ණයෙන්ම ඉස්සලා කොනේ නැහැ. අපි හතර සංමාර්ගයන් කියනකොට දැන් අන්ත දෙක ගැන කියනකොට මේ ඇත්ත නැත්තට වඩා අපි දැන් මුතු දැන් කියනවානේ මේ කාමසුකල්ලි ගන්න යෝගිය සහ අනිත් පැත්තේ ඉතින් ඒකෙදෙන්ට සම්බන්ධ කරන්නේ නැහැ. ඒතර කාමසුකල්ලි කාම යෝගිය සම්බන්ධයක් නැති බවක් වගේ පේනවා කියත් කියනවානේ. ඔව් ඇත්තෙම කාමසුකලේ කහන යෝගයේ යන්නේම සාසද දෘෂ්ටිය මත. අපි කියන්නේ මේ ඒ කියන්නේ දිගින් දිගටම මේකේ සුවේ විඳිමි යන්න. ඒතකොට බර වෙන්නේ සාසත පැත්තට. එතකොට අත්තකල මතන යෝගයේදී යන්නේ උච්ඡේදවද පැත්තට යන්නේ. මේ වගේ ඇත්තෙම කරුණවල සමානත්වයක් තියෙනවා මේවා ගැඹුරට විග්‍රහ කරනකොට. කොහොම වෙතත් ඒ දර්ශනේ කියන්නේ එක එක කෙනාට මේ කියන ආකාරය බුදුහාඳුරෝ ඒ ඔඩියන්ස් එක තේරුම් ගන්නවා මේක මේ මැදමාත තේරුම් ගන්න ආකාරයට. ඒ කියන්නේ අවසාන වශයෙන් තේරුම් ගන්නට ඕන වචනම නෙවෙයි ඇත්තෙන්ම ඒ වචන වලින් යටින් යන ගැඹුරු අර්ථය. එතකොට දැන් මේ පටිච්චසමුප්පාදයේ බුදුහාඳුරන තේරුම් ගන්න මූලික පදනම තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඒ දැක්ම තමයි ඔඩියන්ස් එකට දෙන බුදුහාමට ඕනකලේ. එතකොට ඒ ආකල්පය බුදුහාමර තියාගෙන උන්වහන්සේ බැලුව ඔඩියන්ස් එකට මේක තේරෙන කොහොමද කියලා. ඒක යම්කිසි කෙනෙකුට අසනිට්‍යය කිව්වොගම තේරෙනු යාට. දැන් අද අපට අසනිට්‍යය කිව්වොත් මොකද හිතෙන්නේ? අද අසනිට්‍යය කිව්වොත් හිතන අනේ මේ හැ කවදා හරි නොපෙනී යනවා, මේක ටිකෙන් ටික පෙනී මඩු වෙනවා, ඒකනේ අපි හිතන්නේ. නමුත් බුදුහාමර චක්කම් අනිච්චයන් කියලා කිව්වේ ඇයි? මේ පේන මසස නෙවෙයි මේ පෙනීමේ හැකියාව. ඒ පෙනීමේ හැකිය ඒ පෙනීම කියන ඒ සිද්ධිය සිදුවන නම් තව හේතු ගානක් එන්න ඕන. බුදුදහමේ කියන චක්කු කියන එක ඇස වහගෙන ඉන්න වෙලায় චක්කු නෑ. ඇස අරගෙන හිටියත් ඔහොම ඇස් දෙක හොඳට අරගෙන ඉඳි වෙන එකක් කල්පනා කර කර ඉන්නව නම් ඒ වෙලාවෙත් ඇස නෑ. මෙතන හුඟක් අන්ධකාරය තියෙනවා නම් ඇතැම් විට ඇස තිබුණත් ඇස නෑ. එතකොට ඇස කියන එක සජීවි වෙන්නේ කොහොමද? මේ ආලෝකය, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සේ මේ ආදී කරුණු ගහනක් පෙර පසු නොවි ඒ මොහොතේ හටගත්තු වෙලාවකදී මේ ඇස සජීවි වෙනවා. ඒ හේතු එකක් හරි නිරුද්ධ වීමෙන් මේ අත්දැකීම නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට චක්කු අනිච්ඡං කියනකොටම තේරෙනවා නම් කෙනෙක් සසරදී ප්‍රඥාව දිනු කරන් ආවනම් බුදුහාමුදුරුව එතෙන්දී ඍජුවම දේශනා කරන්නේ මොකද්ද? එතන ඍජුවම බුදුහාමුදුරුව දේශනා කරන්නේ මෙන්න මේ යථාර්ථයම තමයි අර වචන වලින් මොකද ඔහුට ඒක කෙටියෙන් කවත් තේරෙනවා. ඒ දෙයම තමයි එදා පස්සක මහණුන් ඔවුන් දැඩිසේ විශ්වාස කළේ සසර විමුක්තියක් ලබන නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියන කාරණය. ඔවුන් උච්ඡේද අන්තයේ හිටියේද? අනිත් ලෝකේ ඔක්කොමයි දිගටම යනවා කියලා හිතාගෙන හිටියේ ලෝකේ. මොවුන් හිතාගෙන හිටියේ ලෝකේ කිසිවක් නැහැ කියන පදනමේ. අන්න ඒ පදනමට ඇවිල්ලා තමයි ඔහු ඒ සම්ප්‍රදායෙම ඉදිරියට ගිහිපු ඒ කාලේ තිබිච්ච නිර්මාණයන් තමයි සමහර විට නිගණ්ඨනාත පුත් වගේ ආශ්‍රය කළේ. එතකොට ඒ අය බාහිර දේවල් ඔක්කොම අයින් කර කර ගියේ මෙන්න මේ විමුක්තිය ලබා ගන්න. ඔව් සැප දුකත් යටින් යනව ඇත්තෙම නැත්තෙම නැහැ. මොකද අර දැක්මත් එක්ක තමයි සැප දුක කරා යන්නේ සත්‍යය. මොකද ආස්වාදයේ විතරක් දකින්න ලෝකේ යන්නේ සාස්ත්‍රීය පැත්තෙන් යන්නේ. එතකොට ආදීන විතරක් දකින්න කෙනා උච්ඡේදයට යන්නේ. මෙන්න මේ ආස්වාද ආදීනව දෙකම දැකලා නියම දර්ශනය ඇති වෙච්ච කෙනා නිස්සරණට යන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. පින්නතුනි අපි මේ සඳහන් කළේ සම්මාදිට්ඨියේ බුදු දහමේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව ගැන. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන වෙනත් දෙයක් නෙවෙයි පටිසම්පාදයමයි. ඒතර මෙන්න මේ සම්මාදිට්ඨිය ලබා ගන්න යන ගමනේදී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි දැනට ඉන්න දිට්ඨිය මොකද්ද කියලා. දැනට අපි හිතන් ඉන්නේ අපි සම්මාදිට්ඨියේ ඉන්නේ කියලා නේද? අපි බුදුදහම හොඳට අහනවා, අපි හොඳට සම්මාදිට්ඨියෙන් ඉන්නේ, අනිත් අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා අපි හිතාගෙන ඉන්නේ. කම්මසගතා සම්මාදිටියෙන් අපේ යම්සි දෙක සම්මාදිටියක ඉන්නව එක හරියි. හැබැයි පිනතුනේ බලන්න ඔබ බුදුදහමෙහි ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව අපි දැනට ඉන්න දර්ශනය සම්මාදිටියද කියලා තම තමම බලගන්න. බුදුදහමේ මිච්ඡාදිටිය විවිධ තැන්වල විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? එකක් තමයි අපි ඇසට රූපයක් දකිනව නම් ඒ දකින රූපය දකින වෙලාවේදී අපි හිතනව නම් මේක කලින් තිබෙච්ච රූපයක් දෙයක්, මම ඒ දේ දැක්කා ඇසුවා, මම ඒක දැක්කලා අහලා ඉවරුනාට පස්සෙත් ඒක එතනම ඉතුරු වෙනවා කියන කාරණේ. සරල උදාහරණයක් ගත්තොත් ඔබ දැන් ගෙදරින් ආවනේ, උදේ ආවනේ ගෙදර, ආවට පස්සෙත් ඔබ ඊළඟට යනකොට හිතනවා අර කලින් අත්හැරලා ආපු ගෙදරටමයි තමම යන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ එහෙමයි. ඒක සම්මුති සත්‍යයට අනුව හරියි. නමුත් පරමාර්ථ සත්‍යයට අනුව ඒක නිවැරදි නෑ. ඔබ හිතාගෙන ඉන්නවා නම් උදේ ආපු ගෙදරට මේ යන්නේ කියලා, හරියට ඒ හිතාගෙන ඉන්න සිතුවිල්ලයි කණ්ණාඩියක් ළඟට බලු පැටියෙක් හරි පූස් පැටියෙක් හරි ගිහිල්ලා පින්තූරේ බලලෙනවා, ඇවිල්ලා ආයෙ එතෙන්ට යනවා, අර කලින් හිටිය බලලා පූසා බලන්නව. ඒ සතයි ඔබයි අතර වෙනසන්නේ. ඇයි ඒ? අර සතා හිතන් ඉන්නවා ඔහු යන්න කලින් අතන රූපයක් තිබුණා, ඒ රූපයට බුරලාවා, ආයෙ තමන් ආවත් එයා එතන ඉන්නවා, ආයෙ ගිහලා ඕනම් බුරලෙන්න පුළුවන් කියලා. එතකොට අපි තමාගේ ගෙදර වෙන්න පුළුවන්, තමාගේ දරුව වෙන්න පුළුවන්, වෙනත් දෙයක් ඔබ අත්දැකීමක් ලැබුව නම් ඒ ලැබපු එක අත්දැකීම ලබන කලිනුත් තිබ්බා, අත්දැකීම ලබන වෙලාවේදීත් තියෙනවා, අත්දැකීම ලැබුවට පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණය. මේක පින්නතුනි නිවැරදි දැක්මක් නෙවෙයි. ඒක එක කාරණයක්. වෙනත් විදිහකින් කියනවා නම් අපි ඇසෙන් දැකපු රූප, ඇසෙන් දකින රූප, රූපයක් දැක්ක ගමම මොකද්ද වෙන්නේ? රූපකායේ අධිවචන සම්පස්සේ යනවා අපි. ඒ කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. මේ ආයතන පහෙන් මොකක් හරි අත්දැකීමක් අපි ගත්තොත් අපි කියමු මම කියන ඔබට පිච්චමල කියලා. සමන් පිච්චමල කියලා මං කියනවා. කිව්ව ගමම් ඔබේ පිච්චමලට අදාළ අධ්‍යක්ම ටික ඔක්කොම හිතට එනවා. මානසික පැත්ත, චේතනා පැත්ත. ඒ වගේම මනස පැත්තෙන් ගත්තොත් නාම කායේ පටික සම්පස්සෙට යනවා. ඒ කියන්නේ මොකක් හරි සිතුවිල්ලක් ආවනම් ශ්‍රී ලංකාව කියන සිතුවිල්ල හරි අම්මා කියන සිතුවිල්ල හරි නැත්නම් කොරෝනා වෛරසය කියන සිතුවිල්ල හරි හිතට ආවනම් ආපු ගමම්ම ඊට අදාළ රූපයක් නිර්මාණය වෙනවා. මම ඔබට කොරෝනා වෛරස් කියලා කිව්වනම් නැත්නම් ඔබට ඒක මතක් වුණා නම් ඒ මතක් වෙනකොටම ඒ රෝගියෙක් මතක් වෙනවා ඔබට. ඔබට බය හැදෙනවා. එයා ප්‍රතිකාර ගන්න විදියක් පේනවා. ඔහු මූණවන් ඉන්න විදිය ඔබට පේනවා. මනස පැත්තෙන් ආවට පස්සේ අර අදිවචන සම්පස්සය මානසික ක්‍රියාවලිය පැත්තට යනවා. එකක් පටිගය පැත්තේ ටික. පටිගය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහට ලැබෙන අත්දැකීම් වලට පටිගය කියලා කියන්නේ. දේශයට නෙමෙයි මෙතන පටිගය කියන්නේ. අර පහට වෙන අත්දැකීම. ඒ පහට අත්දැකීමක් ආවොත් පටිගයට පටිග සම්පස්සය වුණොත් ඒකෙන් අදිවචන සම්පස්සයට යනවා. මනස පැත්තට යනවා. මනසට දෙයක් ආවොත් පටිග සම්පස්සය පැත්තට යනවා. මේ දෙපැත්තට දෝලණ වෙමින් ඉන්නේ. නාම රූප දෙක ගැට ගහමින් ඉන්නේ අපි. නමුත් මේ දෙකම ඒ තැනමැති වෙලා එතනම නිරුද්ධ වෙනවා. ඇසට රූපයක් දැක්කනම් රූපයක් දැකීමේදී මොකද්ද වන්නේ? මේක දකිනවත් එක්කම වර්ණ රූපයක් ඇහිවිල ඇසේ පතිත වුණා. ඒ අවස්ථාවේදී මුල් අත්දැකීම නිරුද්ධ වෙනවා. අපි ඊට පස්සේ ඊට අදාළ චේතනා ටික පැත්තට ගිහිල්ලා චේතනාවත් එක්ක ක්‍රියා කරමින් ඉන්නවා. එතකොට මේක තමයි අපේ ජීවිතයේ සිදුවන යථාර්ථය. නමුත් මේ යථාර්ථය නෙවෙයි ඇත්තටම අපේ දැනට ඉන්නේ. තවත් විදිහකින් කියනවා නම් අපට ඇහැට රූපයක් පේනව නම් මේ මොහොතේ ශබ්දයක් ඇහෙනව නම් අපි හිතන්නේ මට මේ පේන්නේ මේ මොහොතේ ඇසට පේන මේ දේ, මේ පුටුව, මේ පින්තූරය කියලා. අපි හිතන්නේ මේ මොහොතේ අත්දැකීමයි මට ලැබෙන්නේ කියලා. ඇත්තටම මේ මොහොතේ රූපේද අපට පේන්නේ? අපට මේ මොහොතේ රූපේ දකින්න බෑ පින්තුනි. මේ මොහොතේ රූපේ දකින්න බෑ කියන්නේ මේක අපි වර්ණය පාට, මේ පින්තූරය, මේ ප්‍රජාපති ගෝතමිය, මේ සිද්ධාර්ථ කුමාරය, මේ ටික අපි හඳුනා ගන්නකොට ඒ මුලින් ඇසෙන් දීපු අත්දැකීම නිරුද්ධ වෙලා ඒකට අදාළව හටගත්තු සංඥා වේදනා දෙක අපේ මනසෙන් මන ආයතනයෙන් සිහි කළා අරක ධර්මාලම්බනයක් වෙලා මනෝ විඥාණය තමයි අපි හඳුනාගන්නේ. අපි අතීත අත්දැකීම් දැන් ගැන මුතුන් කියන දෙයක් නැහැ. අතීතයේ ඔබ දැකපු අහපු දෙයක් තියෙනවා නම් ඔබ දැන් සිහි කරන්නේ කොහොමද? ඒ දෙයද? දැන් ඔබ ශ්‍රී ලංකාවේ හිටිය නිවස ගැන ඔබ සිහි කරනවා කියලා කියමු. ඔබ සිහි කරන්නේ දැන් තියෙන ගෙදරද? ඔබ ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් කරන්න, අම්මා ගැන මතක් කරන්න, නැත්නම් දැනට ඉන්න දරුවෙක් ගැන කතා කල්පනා කරන්න. ඔබ ඒ මතක් කරන්නේ දැන් ඉන්න කෙනාද? ඔබ මතක් කරන්නේ දැන් ඉන්න කෙනා නෙවෙයි ඇත්තේ. ඔබ මතක් කරන්නේ අවසානයේට දැකපු කෙනාගේ අත්දැකීම් ටික තමයි මතක් කරන්නේ ඔබ. අවසාන මතකයේ තමයි දැන් මතක් කරන්නේ. අවසානයේට තමන්ට මතක් වෙන දේ තමයි තමන් මේ වෙලාවේ ඉන්නේ. එතකොට ඒ වෙලාවේදී ඇත්තට මේ සිද්ධිද ඔබ මතක් කරන්නේ? ඔබ ඇත්ත දේ නෙවෙයි මතක් කරන්නේ. දැන් ඔබේම චෛතසික ටික ඔබේ මන ආයතනෙන් සිහි කළා තමයි මේ දුක් සැප ටික උපදවාගන්නේ. එතකොට අපි අතීත දේ ගැන අපිට කොහොමද තේරුම් ගන්න පුළුවන්? අපි මේ සඳහන් කළේ අතීත දේම නෙවෙයි ඇත්තෙන්ම. මේ වර්තමානයේ කියලා හිතලා ඔබ දැන් ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම් ඒකේ තත්ත්වය මොකද්ද කියලා අපි මේ කතා කළේ. ඒකයි තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගත්තොත් අතීත අනාගත දෙක අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන් අපට. දැන් මේ වර්තමානයෙන් දැක්කත් පිනතුනි, අපි ඇත්තටම දකින්නේ වර්තමාන රූපයද? අපි දකින්නේ වර්තමාන රූපය නෙවෙයි. ඔබ ඇතැම් විට මේ හාමුදුරු කෙනෙක් දැන් බණ කියනවා කියලා අහගෙන ඉන්නේ මොකද්ද? ඔබේම මනස පැත්තට ගිහිලා මනසේ සිතුවිලි ටිකක් එක තමයි මේ ක්‍රියා කරමින් ඉන්නේ. ඉතාම සරල උදාහරණයක් කිව්වොතින් සරලම උදාහරණ කියන්න පුළුවන්. මේක උදාහරණ කීපයක් කියන්න පුළුවන්. ඔබ කෑම කනවා කියලා කියමු. කෑම කනකොට මුල් කෑම එක එනකන් හිතාගෙන ඉන්නවා මේක රහයි කියලා පිඟාන තියෙන ටික. ඊට පස්සේ බත් පින පළවෙනි බත් පින ගත්තා. අරගෙන කට කටේ මිශ්‍ර කරාට පස්සේ අපි හිතනවා අනේ හරිම රසයි මේ කෑම ටික කියලා. කෑම ටික රසයි කියලා බලන්නේ කටේ තියෙන කෑම ටිකද පිඟානේ තියෙන කෑමද? බලන්නේ පිඟානේ තියෙන කෑම ටික රහයි කියලා. පිඟානේ ටික දිහා බලාගෙන තමයි මේ කටේ ටික රස විඳින්නේ අපි. කටට ආපෝ කෑම ටිකේ බොංචි කෑල්ලක් හරි තියෙනවා නම් අර බොංචි ටික බල බල තමයි රහ විඳින්නේ මේක. හිතන්නේ මේ රස එන්නේ මෙන්න මේ බොංචි කෑලි ටික කියලා. කටට මේ රහ එන්නේ මෙන්න මේ මිරිස් කෑල්ල. මෙන්න මේ වට්ටක කෑල්ල කියකිය තමයි අරක බල බල තමයි රස විඳින්නේ. ඇත්තටම මේ වෙලාවේ රස විඳින්නේ පිඟානේ තියෙන කෑමද? ඔබට මේ වෙලාවේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? නෑ, අර කටේ හරි ලස්සනට තියෙන කටේ වෙලාවට ගන්නෙ ලස්සන දේ ටික. ඒ වෙලාවේ කටේ රස විඳින ටික ලස්සනද? ඔව්, ඒ ටික පොඩ්ඩක් අරන් පුළුවන් නම් පිඟානේ පැත්තෙන් තියන්නේ රසවත් ටික කොහොමද කියලා. ඈ පින්නතුනි, අපි ඇත්තටම අපේ ජීවිතේ මෙතේකල් රස විඳේ අර කටේ වමනේ වගේ ටික රස විඳින ලෝකය. අපි මේ ඉස්සරහක් බලාගෙන අපි නිතරම අතීත අත්දැකීම තලු මරමින් මේ ඉන්නේ. වෙනත් උදාහරණයක් කියන්නම් ඔබට තේරෙන්න මේක. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ ඩ්‍රයිව් කරන වාහනේ රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කර ඉන්නේ නෑ. ඔබ නිතරම බලන්නේ ඉස්සරහා. ඉස්සරහා බලාගෙන ඉන්නේ ඔබේ වාහනේ ටයර්ස් ටික තියෙන්නේ මෙහි. ඔබ නිතරම හිටගෙන ඉන්නේ අතීත අත්දැකීමේ. ඒක කලින් පෙනිලා අවසන්. ඒ පෙනිලා අවසන් වෙච්ච දේ මනසින් අරගෙන තමයි දැන් මේ මෙතන මේ හිටගෙන ඉන්නේ. නමුත් අපි අවිද්‍යාවෙන් පේන්නේ ඉස්සරහයි පේන්නේ. ඒ වගේම ඔබ රාත්‍රියේ කාලේ ඔබ ආලෝකයක් දැල්වමින් යනකොට ඔබ නිතර ඉස්සරහා බලාගෙන යන්නේ. නමුත් ඔබ කවදාවත් එළියක් කකුල් දෙක ළඟට ගහන්නේ නැහැ. නිතරම ඉස්සරහා බලාගෙන තමයි පඩිපලක් යද්දී කකුල් දෙක දිහා බලාගෙන පඩිපල නගින්නේ නැහැ ඔබ. ඔබ ඉස්සරහා ටික බලාගෙන මනසින් මෙන්න මෙච්චර උසයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ උසටම පය කියලා තමයි ගොඩ වෙන්නේ. බැරි වෙලාවත් උස අඩු වුණා හරි වැඩි වුණා හරි මොකද වෙන්නේ? එකපාර ගැස්සෙලා යනවා. මොකද තමගේ මනස තියෙන අතන අර බලන ටිකට තමයි ස්පේස් එක තියාගෙන ඉන්නේ. නගින කොටත් එහෙමයි බලන කොටත් එහෙමයි. ඔබ හිතාගෙන ඉන්නේ මනසින් එතන හිටියට, ඔබ ඇසින් එතන හිටියට ඔබ දැනට සජීවව ඉන්නේ මෙතන. එතකොට පින්නතුනි බලන්න, අපේ යම් කිසි දෙයකට ආසා කළා නම් ලස්සන රූපයක්, ලස්සන හඬක්, ලස්සන රසක්, ලස්සන ගඳ සුවඳක්, හොඳ පහසු ස්පර්ශයක් කියලා මෙතෙක් කල් විඳනනම් විඳලා තියෙන්නේ මොකද්ද අපි? විඳලා තියෙන රූපයක්ද? විඳලා තියෙන ශබ්දයක්ද? විඳලා තියෙන රසයක්ද? ඔව්, ඇත්තෙන්ම ගැඹුරට ගියාම අපි විඳලා තියෙන්නේ අපේම චිත්ත චෛතසික ටික. අපි කාට හරි අමනාප වුණා නම්, කාට හරි ද්වේෂ කරා නම්, ඊර්ෂ්‍යා කරා නම්, බැන්න නම්, බැනලා තියෙන්නේ කාටද? අපි හිතනවා මං අහවලට හොඳ දෙයක් කිව්වා කියලා. ඇත්තටම කියලා තියෙන්නේ කාටද? ඔව්, තමන්ගේ මේ ස්කන්ධ පංචකයම මේ චිත්ත චෛතසික ටිකත් එක තමයි මේ ක්‍රියා කරලා තියෙන්නේ. පින්නතුනි, ඒ වගේම අපි මෙතෙක් කල් දුක් විඳලා තියෙනවා නම්, අහවලා මැරුණා, අහවලා ලෙඩ වුණා, අහවලා මම කැමති විදිහට හිටියේ නැහැ කියලා ඒ කුමන හෝ දෙයක් ගැන ඔබ දුක් විඳනනම්, ඇත්තටම දුක් විඳලා තියෙන්නේ මේ වෙලාවේ පිටස්තර තියෙන දෙයකටද? නැහැ, ඒ මුල් අත්දැකීම එතනම නිරුද්ධ වෙලා දැන් මේ අපේ ජීවිතය කියන එක ක්‍රියාත්මක වන්නේ රූපය මත නෙවෙයි, ඇත්තටම මේ චිත්ත චෛතසික මත. අපි හැම වෙලාවෙම හටගන්න මේ විඥාන නාම රූප කියන මෙන්න මේ කරුණ මත තමන්ගේ මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් තමයි මේ හැම වෙලාවෙම යන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් පිනතුනේ ඊදාට තමයි අපි මේ විඳින දුක මොකද්ද කියලා අපට තේරෙන්නේ. ඇත්තටම බාහිරෙන් ආපු ලෝකයක් නෙවෙයි. අපේම මේ නොදැනීම නිසා අපි බාහිර ලෝකයක රූපේ නිර්මාණ කරගෙන දරුවට ආසා කළා අපි දරුවෙක් ලෝකේ ඉන්නවා කියලා හිතාගෙන ගිහිල්ලා ඒ රූපේ වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. දරුවා කියන දේ බාහිර තිමිච්ච දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම අපේ මනසින් නිර්මාණය කරගත්තු දෙයක්. දරුවා කියන දේ බාහිර දෙයක් නම් ඒ දරුවා හැම දිනාටම දරුවෙක් වෙන්න ඕන. ඔබේ දරුවා ඔබේ ලෝකෙට විතරයි. ඒ දරුවා වෙනස් සතෙකුට ඇතැම් විට කොටියෙක් සිංහෙක් වගේ හිටියනම් ඒ සතාට ඒක ආහාරයක් වෙනවා. ඒ දරුවාම වුණත් බැරි වෙලාවත් මිය ගියොත් ඔබ ඇතැම් විට ඉන්නකන් ඒ දරුවාට ඇල්පෙනෙත් එකකින්වත් අණින දුන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් මිය ගියොත් ඔබේ මතින් සලිවිදන් කළා ඒ රූපේ එම්බන් කරනවා. ඔබ ඉන්න කාලේ ගිනි කූරකින්වත් පිච්චුවේ නැහැ ඒ ළමයා. නමුත් ඔබ සල්ලි දීලා අනේ මේ දේහය මට පොඩි භාජනයක දාලා දෙන්න කියලා ආදාහනගාරයට සල්ලිත් එක්ක ඔබ පහර දෙන බොඩිය. පින්නතුනි, ඇත්තටම අපි දරුවා කියලා බාහිරින් නිර්මාණය කරන් හිටියට අපි නිර්මාණය කරේ දරුවා කොහෙද? තමන්ගේ අභ්‍යන්තරේ. බාහිර දරුවා නම් බාහිර රූපය නම් ඇත්තම දරුවා. අපි කවදාවත් දරුවගේ ඇඟ කපන දෙන්නේ නැහැ. ඒ තමන්ගේ ඥාතිවරයා පුච්චන දෙන්නේ නැහැ. ඇත්තටම අපි එතෙක් කලක් ආසා කරලා තියන්නේ අපි රූපයට කියලා හේතුවට අපි ආසා කරලා තියෙන එකේ නිර්මාණය කරපු ඒ තමන්ගේම චිත්තචෛතසික ටිකකට. පින්නොතුනි, මෙන්න මේ වගේ විවිධ ආකාරයෙන් අපට මේ ධර්මයේ දැනට අපි ඉන්න අවිද්‍යාවේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්. ඔව්, ඇත්තෙම දැන් මේ මොහොතේ අපි අවිද්‍යාවෙන් ඉන්නව නම් ඒ මොහොතේ අවිද්‍යාව ඊළඟ මොහොතට බලපානවා. අවිද්‍යාව විතරක් නෙවෙයි, තව හේතු ගානක් තියෙනවා. අවිද්‍යාව, සංඛාර, තෘෂ්ණා ආදී ආහාර වගේ හේතු ගානක් තියෙනවා. ඒ වර්තමානයේ ඉන්න ස්වභාවය ඊළඟ එකට බලපෑමක් කරන. හැබැයි වර්තමානයේක ඒ විදිහට යන්නේම නැහැ. පහනක් දැල්වනකොට අපි එක ඊට පන්දමකින් තවත් පහනක් දැල්වනකොට මේ ඊට පන්දම එහෙම මෙතෙන්ට යන්නේ නැහැ. නමුත් මේකෙන් උපකාරයක් කළා එතන තියෙන තාපාංකය වැඩි කරන. අන්නේ වගේ තමයි මේ වෙලාවේ අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අපි ඊළඟ මොහොතට හේතු ටිකක් සකස් කරගන්නවා. ඔව්, අත්දැකීම කියන්නේ සම්පූර්ණයෙන්ම මෙතනත් ස්කන්ධ පංචකයක්මයි. මේ ස්කන්ධ පංචකයට අපේ දෘෂ්ටියට සමගාමී වූ වර්තමානයේ අපි හේතු ටිකක් හදාගන්නවා. අතීත අත්දැකීම විදියට, අතීතයේ අවිද්‍යා සංඛාරවල ප්‍රතිඵලයක් විදියට අපට වර්තමානයේ ලැබෙනවා විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා කියන පහක් අපට වර්තමානයේ ලැබෙනවා. ඒ ලැබෙන පහට කියන්නේ විඥාන චර්යා කියලා. ඒ කියන පහට කියන්නේ පිරිසිදු ස්කන්ධ පංචකය. ඒක පංච උපාදාන ස්කන්ධයන් නෙවෙයි. ඒ ස්කන්ධ පංචකය සැපක්වත් දුකක්වත් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාසහගතයි. ඒ විඥාන චර්යාව වර්තමානයේ ලැබෙනකොට හැබැයි වර්තමානයේට අපට එතෙන්ට ළඟා වෙන්න බෑ. ඒ අත්දැකීම ඊටාම ක්ෂණිකයි. ඒ ක්ෂණික අත්දැකීම එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන අවස්ථාවේ අපි අවිද්‍යාවෙන් යම්කිසි පමණකින් හිටියනම් හිටිය පමණට ඒක තමාගේ කියලා ගන්නවා. ගත්තු පමණට පංච උපාදානස්කන්ධය නිර්මාණය වෙනවා. එතකොට අපි වර්තමානයේ සම්මාදිටිය ටිකෙන් ටික වැඩි කරගත්තු සුතමේ ඥානය මොකද්ද වෙන්නේ? අපි දන්නව මේක හත්ක හටගෙන එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හැබැයි අපි ඒක තේරු නොගත්තොත් අපි ප්‍රපංච ගොඩ නැගිලා ජරා මරණ කරා යන බව අපි දන්නවා. දැනගත්තොත් අර වෙනත් කෙනෙක් දිව්ව වගේ හුඟා දුර දුවන්නේ නැහැ. මගදී සීලෙන් සමාධියෙන් අඩු කරගෙන පොඩ පොඩ මෙහෙට ගන්නවා. ඊට පස්සේ අපි කලක් විදර්ශනා භාවනා වඩනකොට මොකද වෙන්නේ? සමතේ දිනු කරනකොට මොකද වෙන්නේ? අර හටගත්තු ස්කන්ධ පංචකය අවිද්‍යා සහගතව අඥාන චර්යාවක් විදියට දිගට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අඩු කළා ඒකත් හේතුඵල ධර්ම මතමයි වෙන්නේ. ප්‍රඥා ආලෝකයේ දැල්වනකොට ටිකෙන් ටික අවිද්‍යා අන්ධකාරය දුර වෙනකොට එන්න එන්නම අපි මේ දර්ශනයෙන් බලන වේගය වැඩි කරනවා. ඒකත් නැවත හේතුඵල ධර්මයටම සම්බන්ධ වෙනවා. එතකොට මේ මොහොතේ අපි දල්වන සම්මාදිට නැවති පහන ප්‍රඥාව හේතුවක් වෙනවා ඊළඟ මොහොතේ අපට නොනින් දකින්න. මේක මෙතනම නිරුද්ධ වුණාට මේක ඊළඟ සිතවිලට අපට හේතුවක් වෙලා ඊළඟ ප්‍රතිඵලයට අපිට උදව් කරනවා. ඊළඟ ප්‍රතිඵලයේදී අපි බුද්ධියෙන් දකිනවා. දකින්න දකින්න මොකද්ද වෙන්නේ? අර මුලා වෙන කාලය උපාදානයේ ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අඩු කරලා අපි විශේෂයෙන් සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් මේක බලන වේගය වැඩි කරනවා. අපි වැඩි කරනවායි කියන්නේ අර විඥාන චර්යාවෙන් නැත්තම් අතීත කර්ම විපාකෙන් ලැබුණු අර පිරිසිදු පමස්සර මිදම් බෙක්කවේ චිත්තං ආදි වශයෙන් දැක්වෙන මේ ප්‍රභාස්වර වූ ස්කන්ධ පංචකය පල්ලෙහාට වැටෙන්න නොදී උපාදාන ස්කන්ධය බවට යන්නේ නැති විදියට අල්ලල තියන්නේ මේ සමත විදර්ශනා දෙකෙන් නැත්තම් සම්මා සතියෙන්. එතකොට එක පැත්තකින් සිහියෙන් ඉන්නවා, අනිත් පැත්තෙන් සමුදිවැය බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? අර අඥාන චර්යාවට යන්නේ විඥාන චර්යාවට යන ගතිය වැඩි වෙනවා ටිකෙන් ටික. ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අපේ දෙට්ටේ දෙට්ට මත්තම් මට්ටමට එනවා. එදාට කියන්නේ සදා සතෝ කියලා. සතර සතිපට්ඨානෙහි අඛණ්ඩවම ඉන්නවා. දැනට අපි සදා සතෝ නෙවෙයි. නැවත අර විදුලියක් කෙටුවා වගේ එක මොහොතක දැනුමෙනවා, ආය අන්ධකාරයට යනවා. අපි මෙහෙම යන එක ටිකෙන් ටික අර විදුලි කොටන වේගය වැඩි කළා, වාර ගන්න වැඩි කළා, අපි කවදා හරි සූර්යා ලෝකයේ බවට අපේ ජීවිතේ පත් කරගන්න. අඛණ්ඩවම සතිය සහ සම්පජඤ්ඤය තුල ජීවත් වෙන මානසිකත්වයක අපි යනවා. අන්න එතෙන්ට යන්න තමයි අපි සම්මා දිට්ඨිය ආදී මේ අංග ටිකෙන් අපි දිනෙන් දින ඉදිරියට යන්නට ඕන. මේ සඳහා තමයි අපට අපි අඛණ්ඩවම සතර සතිපට්ඨානය රකින්නට ඕන. කය කයනු පස්සේ විහෙරති. කයෙහි කයano අපි බලන්නට ඕන. ඊළඟට අපි තවත් විදියකින් කියනවා නම් අපි දැන් මේ විස්තර කරන් ආවේ ඇත්තෙන්ම තමා දැනට මිත්‍යා දෘෂ්ටියේ අපි ඉන්න ආකාරය මේ කතා කළේ. මේකට උදාහරණ හුඟක් කියන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම් අපේ ඇහැට රූපයක් මේ මොහොතේ පේනවා නම් අපි හිතන්නේ මේක ජීවිතේ ඕනෑම අවස්ථාවක මේ විදියටම අත්දැකීම ලබන්න පුළුවන් කියලා. දැන් මට කෙනෙක් පේනවා නම් මට එයා පෙනෙන ප්‍රසාදයක් ඇති වෙනවා නම් ජීවිතේ ඕනම වෙලාවක මෙයා දැක්කොතින් ඒ විදියටම ඇති වෙනවා කියලා. දැන් අපි කියමු අපිට කවුරු හරි හම්බුණා කියලා. මුණ ගැහිච්ච වෙලා ඉතින් එයා අපට හරියට හොඳට hina වෙලා අපිට ඇතැමිට විස්තරات ඇහුවා, දුරකථන අංකයක් දුන්නා. දීපිලා හොඳට hina වෙවේ හිටියේ හොඳ ඇඳුම් ඇඳගෙන. ඊට පස්සේ අපි මෙයාට කෝල් එකක් දෙනවා. දෙන වෙලාවේ අරම එහෙම hina වෙලා කතා කරන්නේ නැහැ. ඒ ඇතැමිට මහා ලොකු වැඩක දැන් මේ ඉන්නේ. ඇතැම්මිට එයා ලොකු කරදරයක දැන් මේ ඉන්නේ. ප්‍රශ්නයක් වෙලී ඉන්නේ. ඇතැම්මිට එයා බාත්රූම් එකේ මේ ඉන්නේ. අපි හිතාගෙන ඉන්නේ අර ඇඳපු ඇඳුම් එහෙම ඇඳගෙන ඒ වගේම hina වෙලා ඒ වගේම කොණ්ඩේ පීරලා ඉන්නවා කියලා අපි හිතන්නේ. එතකොට කියනවා නේ එදා නම් ඔය හරි හොඳට කතා කරේ, අද නම් එහෙම නැහැ, මොකද එහෙම කියලා අපි හිතින්. ඒකනේ අර මුල් කාලේ හම්බෙච්ච අය කලක් ගියාම කියන්නේ ඔයා ඉස්සර නම් හරි හොඳයි, දැන් එහෙම නැහැනේ එහෙම කියලා. පින්නතුනි අපි හිතන්නේ ඒ පෙනිච්ච දේ අඛණ්ඩව මෙහෙම තියෙන්න ඕන කියලා. නමුත් එහෙම ලෝකයක් නැහැ. ඒ අතීතයක එතනම නිරුද්ධ වුණා. එක පැත්තකින් තමන් වෙනස් වෙනවා, එක පැත්තකින් අනිත් කෙනා වෙනස් වෙනවා. බොහෝ විට ලෝකයා කියන්නේ බාහිර වෙනස් වෙනවා කියලා. අබ්දුල් කලාම් එහෙම කියන්නේ කෙනෙකුට එක ගංගකට දෙවරක් බහින්න බෑ කියලා. ඕන් කියන්නේ බාහිර ගඟ වෙනස් වෙන එක විතරයි කියන්නේ. අපි කියන්නේ ඊටත් වඩා වෙනස්. ගඟ නිශ්චලව තිබුණත් එක ගංගකට දෙවරක් බහින්න කෙනෙක් තනි පුද්ගලයෙක් නිශ්චලෝ කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ලෝකය කියන්නේ එක ගංගකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා. එක ගංගකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා කියන්නේ ඕන් මේ ගඟේ තියෙන වතුර ටික ඊළඟ මොහොතේ පල්ලෙහාට යන නිසා. අපි කියන්නේ ඒ පැත්තෙන් නෙවෙයි. අපි කියන්නේ ගඟකට දෙවරක් බහින්න එක්කෙනෙක් දෙපාරක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඇයි පුද්ගලයා මේ පැතුණු තනසල්? ඉතින් මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්න. අපි බාහිර වෙනසම නෙවෙයි ඇත්තෙම අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. බාහිර ලෝකයක් ඇතයි කියලා අපි ගත්තට ගන්නෙම අපේම මේ චිත්ත චෛතසික ගන්නෙ. එතකොට මෙන්න මේ සියලෝම දර්ශනයන්ගෙන් අපි අවසානයේ ඉලක්කය මොකද්ද? අපේ ඇත කියලා කියනවා නම් බාහිර ලෝකයක් ඇතයි කියලා කියනවා නම් ඒකත් අන්තයකට යනවා. බාහිර ලෝකයක් නැත කියනවා නම් ඒකත් අන්තයකට යනවා. බුදුහාමුදුරුවෝ කච්චානගත සූත්‍රයේ විස්තර කරන්නේ ඇත කියන එක අන්තයක්, නැත කියන එක තවත් අන්තයක්. මේ අන්ත දෙකෙම දුර්වලයා මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරන්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා, ඇතිවීම දකින කෙනා නැත කියන අන්තයට නෑ යන්නේ නෑ, උච්ඡේදවාදයට යන්නේ නෑ. ඒ වගේම ඇති වෙන දේ එතනම නිරුද්ධ වෙන බව දකිනවා නම් ඒ තැනැත්තා ඇත කියන සාසත අන්තයට යන්නේත් නෑ. මෙන්න මේ උච්ඡේද සාසත කියන අන්ත දෙකම එක විට දුර වෙන්නේ කොහොමද? අස්මින් සති දං හෝති, අස්මින් අසති දං නොහෝති, ඉමස්ස උප්පාදාය දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන කාරණය. මේ ඇති කල්ලි මේක තියෙනවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ කියන්නේ ස්කන්ධ පංචකේ හේතු ඇති කල්ලි හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නොතනේ මෙන්න මේකට කියන්නේ විදර්ශනාව කියලා, සම්මා දිට්ඨිය කියලා, දිට්ඨි සම්පන්න බව කියලා, ප්‍රඥාව කියලා, ඥානය කියලා, ආලෝකය කියලා, චක්කු කියලා. මේ විවිධ වචන වලින් බුදුදහම විස්තර කරන්නේ මෙන්න මේ දැක්ම. මෙන්න මේ දැක්ම යම් කිසි කෙනෙකුට ලැබුණා නම් ඔහු දන්නවා මේ දැක්ම ලැබුණොත් විතරයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ දැක්ම අපි නොහිටියොත් මොකද වෙන්නේ? අපි ඇසෙන් දකින, කනෙන් අහන මේ අත්දැකීම් ලෝකේ අපේ දරුවන් ඥාතීන් දේපල කියලා දෙයක් තියෙනවා නම්, ඒව නැති වුණත් තමන්ඩ කියලා ශරීරයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ සම්මා දිට්ඨිය නැති වුණොතින් අපට ඒ දේවල් වලින් අනාගතයේ දුක් විඳින වෙනවා කියන කාරණය. වෙනත් විදියකින් කියනවා නම් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උපමාවට කියනවා, අපි හරියට රේල් පාරක් මැද ඉන්නේ. අපි එන එන කෝච්චි වලට අහු වෙනවා. අපි මෙහෙන් කියන දරු අසනීපේ කියන ඒ කෝච්චියට අහු වෙනවා. මෙහෙන් අම්මා අසනීපේ කියන ඒ කෝච්චියට අහු වෙනවා. මෙහෙන් ඥාතිවරයන් කකීකරු කමක් කරා කියන ඒ අසනීපට අහු වෙනවා. අහවල් නැන්දන මාම නැති වුණා කියන තව කෝච්චියකට අහු වෙනවා. ඒ එන එන කෝච්චි වලට අහු වෙහු අපි මේ පින්නොතුනි අපට වටේම පේනවා මහා ගිනි දැල් ටිකක් පෙනෙපෙන අපි මේ ඉන්නේ. ඒකයි බුදුහාමර දේශනා කළේ, කෝනු හාසෝ කිමානන්දෝ නිච්චං පජ්ජලිතේ සති. මේ ගිනිගෙන දැවෙන කල්ලේ කුමන හිනාවක්ද? අන්ධකාරයන ඕනන්දා පදී පන්න ගවිස්සත. අන්ධකාරයෙන් ඉන්න මේ ලෝකයේ පහනක් හොයන්නේ නැද්ද? ආලෝකයක් හොයන්නේ නැද්ද කියලා බුදුහාමර අපෙන් ප්‍රශ්න කරනවා. එතකොට යම් කිසි වෙලාවක අපිට සම්පූර්ණ අපේ මනස පිහිටුවා ගන්න පුළුවන් නම් තමන්ට ලැබෙන සියලුම අත්දැකීම්, ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේව තිබුණට ඇත්ත මේ ඉතාම ක්ෂණිකයි. අපි වැඩිපුරම ඉන්නේ කොහොමද? අපේ අතීත සිතිවිලි ගැන හිතේ තින්නේ. එතකොට අන්නේ හිතන හැම සිතුවිල්ලක් පාසම අපි දක්ෂ වුණොත්ින් මොකද්ද? මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුදුනා කියලා දකින්නට අඛණ්ඩව අපි දක්ෂ වුණා නම් ඒ දක්ෂ වෙන්නේ කොහොමද? කායේ කයනු පස්සේ විහෙරති, කයෙහි කය අනුව බලමින් නිතර වාසය කරනු. අජ්ජත්තන්නවා කායේ කයනු පස්සේ විහෙරති, තමන්ගේ ශරීරයත් එහෙමයි බාහිර ශරීරයත් එහෙමයි කියලා දකිනවා. සමුදේ ධම්මානු පස්සේ විහෙරති, මේ ශරීරය හටගන්නවා හේතු ඇති කලී ආහාර. වය ධම්මානු පස්සේ විහෙරති, හේතු නිරුද්ධි මේ වයනවා දක්නවා. සමුදේ වය ධම්මානු පස්සේ විහෙරති, හට ගැනීම නිරුද්ධිම් දකිනවා. නචකින්චි ලෝකේ උපාදීයති, මේ ගැන සිහිය පිහිටුනට පස්සෙ ආ මේ රූපය තමන්ගේ විදියට, මම මගේ ආත්ම විදියට ගන්නෙ නැහැ. වේදනාස් වේදන පස්සේ විහෙරති. වේදනාව ගැන තෝ එහෙම බලනව ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. තමන්ගේ වේදනාවත් එහෙමයි, අනිත්‍යගේ වේදනාවත් එහෙමයි. ඔහු වේදනාව පිළිබඳවත් නැච කිංචි ලෝකේ උපාදී ඇති. මේ වේදනාව කිසිම දෙයක් උපදි වශයෙන් උපාදාන වශයෙන් ගන්නෑ. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිතේ සිතානෝ බලමින් වාසය කරනවා. මේ සිතත් නාම රූප නිසා හටගත්තු දෙයක්. නාම රූප නිරෝධයෙන් නිරෝධන බව දැකලා, ඒකේ හට ගැනීම නිරෝධ වේ දැකලා, ඔව් ඒ තුලත් විරාගී බවට පත් වෙනවා. අනිසිතෝස් විහෙරති. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. චෛතසික පිළිබඳව, ධර්මයන් පිළිබඳව නෝනින් බලමින්, එහිත් සමුදිවැය බලමින් වාසය කරනවා. ඔහුට අවසානයේදී ඔහු බොජ්ජංග වඩලා, සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්මයන් වඩලා, සම්මාදිට්ඨිය ආදී ආරණ්‍ය මාර්ගය අංග සම්පූර්ණ කරලා, ඔහුට අවසාන වශයෙන් ඔහු කොහෙද ඉන්නේ? ඔහු ඉන්නේ සතර සතිපට්ඨානය තුල වාසය කරන. ඔහුට සතර සතිපට්ඨානයෙන් බැහැර වෙන වෙනත් දෙයක් නැහැ. දැන් අපි හිතන්නේ කොහොමද? දැන් අපි හිතන්නේ අද පන්සලේ, අද පොයේ, අද හොඳට ඉන්නෝ. සිල් පාරංචිකම් හොඳට අතපය දිගරලා දුවන්න පුළුවන්, කැම කන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, නටන්න පුළුවන්, එහෙම කියලා හිතන්නේ නේ. පින්නතුනි එහෙම ගියොත් අපට අවුරුදු 100ක් ගත අපේ ජීවිතවල වෙනසක් නැහැ. අපි සිල් පවාරණය කළා ඊළඟ පියවරට යන්නේ මොකටද? අපි ඊළඟ පියවරට යන්නේ මීට වඩා පහසුවෙන් ඊළඟ දේ ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟ මොහොතේ සමුදිවැය බලනවා. ඊළඟ මොහොතේ සමාධි අරමුණේ මෛත්‍රිය වඩමින් ඉන්නවා. ඒ සමාධියත් අපි ඊළඟ මොහොතට උපයෝගී කරගන්නවා. අපිට බඩගිනි නම් අපි කෑම ටිකක් කනවා. ඒ කන්නේ පහසියෙන් බුදියන්න නෙවෙයි, ඊළඟ මොහොතේ මේ සමති විදර්ශනා වඩන්න මේ කය ශක්තිමත් කරගන්න. අපි රැකියාවට යනවා. රැකියාවට යන්නේ රැකියා කරන අදහසින්ම නෙවෙයි, ඒ යන්නේ මේ ධර්මයේ හැසිරෙන්නට උපකාරයක් ගන්න. එතන ගිහින් ලේකන්තාවට ඥාන කරන්න, ඒක උපරිම හොඳට කරනවා. තමන්ට ජීවිතයේහි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන කම්ම ඔහු මොනව කළත් ඔහු දිනපතාම විමුක්තිය කරා ළඟා වෙමින් ඉන්නේ. ඔහු එක තැනක් එක දෙයක් කළා, අනිත් දෙයකට විවේක ගන්න කියලා කායික විවේකයක් ගන්න පුළුවන්. නමුත් ඔහුගේ මේ ආධ්‍යාත්මික ලෝකයේහි ඔහුට එහෙම විවේකයක් ගන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ? ඔහු ආධ්‍යාත්මික ලෝකයෙන් විවේකයක් ගත්තා කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික ලෝකයෙන් විවේකයක් ගත්තා කියන්නේ ඔහු දුකටපත් වුණා කියන එක. ඔහු දුකට වැටුණා කියන එක. සතර සතිපට්ඨානයෙන් බැහැරුණා කියලා කියන්නේ කොහේද? මාර්යාගේ විෂයේ ඉන්නේ. සතර සතිපට්ඨානෙ ඉන්නකන්, සති සම්පජාඤ්ඤේ ඉන්නකන් අපි බුදුහාඳුරන්ගේ පිය උරුමේ ඉන්නේ අපි. අපි යම් කිසි වෙලාවක මේ පිය උරුමෙන් බැහැරුණා නම් අපි මාර්යාට හැන්ඩල් කරන්න පුළුවන් තැනක අපි ඉන්නේ. අපි සම්පූර්ණයෙන්ම කෙලෙස් සහිතව ඉන්නේ. ඒ අනිත් වෙලාවේ අපේ ඉන්න ස්වභාවය බුදුහාඳුර විස්තර කරනවා. සතර සතිපට්ඨාණයෙන් බැහැරව අපි යම් කිසි තැනක ඉන්නව නම් ඒ ඉන්න වෙලාවේ අපේ මනසේ ස්වභාවය මොකද්ද කියලා. ඒ අවස්ථාවේ අපේ තියෙන ස්පර්ශය විස්තර කරන බුදුහාඳුර. දැන් හිත නරක කරගන්න මේ උදාහරණ කියනකොට උපමාවක් මේකේ. එක සතෙක් කියනවා හරකෙක්. ඒ හරක මරන්නේ පන පිටින් ඒ හරකගේ හැම ගලවනවා. සම්පූර්ණයෙන්ම හරකගේ හැම ඉවත් කරනවා පන පිටින්. උපමාවක් එහෙම කරන්නේ නැහැ, දුක් වෙන්න එපා. පිනොතුනි මේ හරකගේ හැම ගලලා හරක වතාරේ. හරක කපුට කොටනවා, මැස්ස වහනවා, බිම වැටුණා නම් වැලි වලට හීරෙන, වතුරට ගියා නම් වතුරට වේදනාව, කපුට කොටනවා, මහා දුකක් මේ විදිහේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන හරියට සිහියෙන් නුවණින් නැතුව ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් අපි ගන්නව නම්, ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨාණයෙන් අපි යම් වෙලාවක බැහැර වෙනව නම් ඒ මොහොතේ අපේ මනසින් අපි විඳින දුක් ටිකත් අර අසරණ සතා විඳින දුක් ටිකට සමානයි කියලා. එහෙනම් අපි කැමති වෙනවද මේ ආධ්‍යාත්මික ලෝකෙන් විවේක ගන්න? පින්නතුනි අපි එහෙම කැමති වෙන්න බෑ. අපි ඇත්තනම ශ්‍රද්ධාවන්ත නම් දුක්ඛෝපනේසා සද්ධා කියපු විදියට බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව චතුරාර්ය සත්‍ය පරිසම්පාදය දුක සත්‍ය ගැන අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගත්ත නම් අපට පින්නතුනේ ශරීරයට මහන්සියර නිදිය ගන්න පුළුවන්, හාන්සි වෙන්න පුළුවන්, කමක් නැහැ. බඩගින්නට කෑම ගන්න පුළුවන්. ශරීරයට අවශ්‍ය ව්‍යායාම සඳහා දුවන්න පුළුවන්. ඥාතීන් බලන යුතුයකම් කරන ඈත ගමයි යන්න පුළුවන්. ඒවට කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි මේ අඛණ්ඩව යන සති සම්පජඤ්ඤය, සතර සතිපට්ඨානය කියන මේ ආධ්‍යාත්මික දිනචරියාවෙන් අපට සමුගන්න බෑ වෙනතු. අපි යම් කිසි වෙලාවක ඒකට විවේකයක් දුන්නා කියලා කියන්නේ අපි අර හරකගේ මට්ටමටපත් වුණා කියන එක. මෙච්චර වටිනා දහමක් අහලා පින්නතුනේ අපි ඒ තත්ත්වයටපත් යුතු නෑ. බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කාලපලක්ෂය පෙරම්පුරලා මේ අවබෝධ කරගත්තු දහම ස්වාමීන් වහන්සේලා වසර 2500ක් ජීවිත පරිත්‍යාගයෙන් රැකලා අපට උරුම කළ දීපු දහම අපේ ආදරණීය අම්මා තාත්තා කුඩා කාලේ අපේ අධ්‍යක් එකතු කරලා බුදු සාදුර වඳින්න තෙරුවන් සරණ යවලා ඒ අම්මා තාත්තා අපට ලබා දීපු උරුමය පින්නතුනේ මේ වටිනා දායාදයට අපට පිටවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඉහෙළම ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ ඉපදෙච්ච බුද්ධිමත් මිනිසියෙකු විසින් අවබෝධ කරගන්න තියෙනවා නම් මොකද්ද අවබෝධ කරගන්න තියෙන්නේ? වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? ප්‍රහීණ කරන්න තියෙනවා නම් ප්‍රහීණ කරන්න තියෙන මොකද්ද? සාක්ෂාත් කරන්න තියෙනවා නම් සාක්ෂාත් කරන්න තියෙන මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙලොව ඉපදෙච්ච නුවණැති සත්පුරුෂ මිනිසියෙකුට අවබෝධ කරගන්න තියෙනවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. අපේ ඇත්තටම අපේ ජීවිත යථාර්ථය. අපි දරුවෙක් කියලා ගත්තත්, මගේ උපාධි සහතිකය කියලා ගත්තත්, ගෙදර කියලා ගත්තත්, වාහනේ පාරේ නැවතුවා කියලා ගත්තත්, අහවලා මට එදා බැන්නා කියලා ගත්තත්, අහවල කෙනා මට ආදරෙන් කතා කළා කියලා ගත්තත්, යෝකෝ මොකද්ද? අර උඩ පේන ටික අයිස්බර්ග් එකෙන් උඩ ටික වගේ, අයිස්බර්ග් එකෙන් යට නොපෙනෙන කොටස තමයි පංච උපාදාන ස්කන්ධය. මෙන්න මේක තමයි අපි අවබෝධ කළ යුතු බෞද්ධ අධ්‍යාපනයේ මේක තමයි බුද්ධිස් එඩියුකේෂන් එක. මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය මොකද්ද? හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධන යථාර්ථය. එතකොට මේක තේරුම් ගත්තු කෙනාගේ අවිද්‍යාවයි භව තණ්හාවයි දුර වෙනවා. එනිසා අප්‍රමාදීව අවිද්‍යාව සහ භව තණ්හාව දුරු කරන අප්‍රමාදීව වැඩ කරනවා. අවිද්‍යාව කියන්නේ අපි අර කලින් එක එක විදිහට හිතන විදිහ අපි කිව්වේ. දැන්ට අපි අවිද්‍යාවෙන් හිතන විදිය රූපයක් වෙනකොට බාහිර තියෙන්නේ. ඒ පෙනිච්ච එක කලිනොත් තිබ්බා. පස්සෙත් ඉතුරු වෙනවා. මේ වර්තමාන රූපය මට පේන්නේ. බාහිර කෙනා මට දුක් දුන්නේ. මේ ඔක්කොම අවිද්‍යාවට යන්නේ. අන්නේ අවිද්‍යාවත් දුරු වෙනවා ප්‍රමණයට භව තණ්හාව, භවයට තියෙන ආසාව දුරු වෙනවා. ඒක දුරු වෙන නම් වඩන්න තියෙන ප්‍රතිපදාව තමයි සමත විදර්ශනා දෙක. අපේ සම්පූර්ණ දක්ෂතාවය කියන්නේ අපේ උපාධියවත්, අපේ කීර්තියවත්, බැංකු පොතේ තියෙන සල්ලි ටිකවත්, අපේ දරුවන්ගේ අධ්‍යාපනයවත්, අපි ගොඩනගාගත්තු සහතික ටිකවත් නෙවෙයි පින්නතුනි. අපේ සැබෑ දක්ෂතාවය, රියල් ස්කිල්ෆුල්නස් එක තමයි ද ඩියුරේෂන් ඔෆ් ප්‍රැක්ටිසිං කන්සන්ට්‍රේෂන් ඇන් ඉන්සයිට් මෙඩිටේෂන්. සමත සහ විපස්සනා භාවනා සඳහා කොච්චර කාලයක් දවසට වෙන් කරනවාද කියන කාරණේ. ඒකෙන් කියන්නේ ඇස් දෙක පියාගෙන එක තැනක වාඩි වෙලා ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මෙහෙම කිව්ව ගමම්ම කෙනෙක් හිතන්නේ එහෙනම් වැඩිපුරම මම දැන් ගෙදර පෑ දෙකක් භාවනා කරනවා, අනිත් කටේ මට විවේක දෙනොන් දැන් පෑ හතරක් භාවනා කරන්න කියලා. අනිත් පැයකින් විවේක ගන්න යන්න ඕනේ නැහැ වෙනතුනි. තමන්ට විවේකේ හදාගන්න තමම දක්ෂ වෙන්නට ඕන. ඒ කියන්නේ තමා ඇස් දෙක අරගෙන හිටියත් තමන් දක්ෂ වෙන්නට ඕන මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බලන්න. ඇහැට දක්න රූපය හටගෙන නිරුද්ධ වුණා, කනට ඇහෙන ශබ්ද නිරුද්ධ වුණා. වාඩි වෙලා භාවනා කරන්නේ අපි අර අවදියෙන් ඉන්න වෙලාවට ඒ ප්‍රැක්ටිස් එකට එනර්ජි එක ගන්න වාඩි වෙන. ඇස් දෙක පියාගෙන අපි කොච්චර හිටියත් අපට ඇස් දෙක ඇරලා ස්වාභාවික ලෝකෙට එන්න වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙලා දවස් 7ක් එක ඉරියව්වෙහි හුස්ම පා නොගෙන ඉන්න ආර්ය ශ්‍රාවකයන් දවස් 7කට වඩා ඉන්න බෑ. ඔහුට නැගිටලා එන්න වෙන ලෝකෙට. ඒ කරන්නේ දිට්ඨධම්ම සුඛ විහරණයක් විදියට. ශරීරයේ පහසුවට. නමුත් අපි සජීවී ලෝකෙට එන්න වෙනවා. සජීවී ලෝකයේ පුද්ගලයන් ඇසුරු කරන්න වෙනවා. අන්නේ ඇසුරු කරන ලෝකයේදී ඇසට පේන රූපයේදී අපි දක්ෂ වෙන්නට ඕන සමුදේ වේ දකින්න. කනට අහන ශබ්දයේදී සමුදේ වේ දකින්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමයි පින්නතුන අවසාන වශයෙන් අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඉතින් මේ ගමන් මගේ උපරිම ලෙස ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට අහන්නට දෙයක් තියෙනවා නම් ප්‍රශ්නය අහන්න පුළුවන්. සාමික ප්‍රාථමික ප්‍රශ්නයක් හරි. අර වාසිය අපි සඳහන් කරන්නේ මේ කම්මසගත සම්මාදිට්ඨිය මෛත්‍රී වැඩීම වගේ දේවල් තමයි අවශ්‍ය කියලා කරුතු. දැන් අපි ඒ සබ්බේ සත්ත බෞද්ධ සුභදත්තා කියන ප්‍රාර්ථනා කරන විදියට අපි ඒකට ප්‍රැක්ටිකලි අවබෝධ කියන්නේ ප්‍රැක්ටිකලි අවතින්නේ නැහැ නේද? නැහැ. මොන කතාවෙන් සතුන් මරීමයි. අපි මේ සතුන් මරීම වල දායක වෙමින් මේ මස් කෑම මොන කියන්නේ අපි ආහාර ගන්නවා. මස් මාළු ආරගෙන අපි ඒක ඒ එතනින් අපි මිටිය කීරට ඇත්තේ. ඒකයි මම කියන්නේ. ඔයගේ ප්‍රශ්නයකට වනා ඉතින් අදහසක් නෑ ඇත්තේ මේකනේ. මේ ඉතින් ඒ පැත්තක් තියෙනවා ලෝකේ. ඉතින් ඇත්තෙන්ම බුදුදහමේ නිතරම කරන්නේ සම්මාදිටි ලබා දීමයි කරන්නේ. සම්මාදිටි ලබා දීමත් එක්කම ඊට වඩා ඉහළ තලයකට යනව පුද්ගලයා ඇත්තෙන්ම අපිට ලෝකයක්ම නිවැරදි කරන්න බෑ ඇත්තෙන්ම. අපි හිතුවට ලෝකේ යම් යම් මට්ටම් වලින් නිවැරදි වෙනවා. ඒකට ධර්මයක් අවශ්‍යයි. නමුත් බුදුදහමේ අඩුගානේ බුදුරජාණන් වහන්සේට බැරි වුණා සමහර අය වෙනස් කරන්න. ඉතින් අපට ලෝකයක්ම නිවැරදි කරන්න බෑ. අපට තියෙන ප්‍රධාන වශයෙන් අපි පුද්ගලික වශයෙන් අපි ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයකට යන්නට ඕන. යනවත් එක්කම අපි මුලින්ම කිව්වේ ඒකයි අර ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ ටික අපේ ඉබේම රැකෙනවා. ඉතින් අපට කරන්න පුළුවන්කම තියෙන ලෝකෙට සම්මාදිටිය දීමයි ඇත්තෙන්ම. ඒ සම්මාදිටිය දෙන පමණට ලෝකයා වර්ධින් මිදෙනවා. හැබැයි බුදුදහමේ කිසි විටකත් අන්තවලට ගිහිල්ලා නැහැ. ඒකත් අපි හොඳටම තේරුම් ගන්නට ඕන. බුදුදහමේ කිසි විටකත් අන්තවලට ගියා නම් ඇත්තම වර්තමානයේ අදාවට බටිකක්වත් කන්න බෑ. වක්‍ර විදියට ගත්තොතින් අද අපි හිතාගෙන ඉන්න එළවලු පළතුරු මේ ටික අපට මේසෙට ලැබෙනකොට ඒ ජීවිතක්ෂයටපත් වෙච්ච සතුට එක ගැන බලනවා නම් අපට ඇත්තෙම එහෙම අන්තයට ගියොතින් අද අපට කෑමක් කන්න බැරි මට්ටමට යනවා. එච්චර අන්තයට බුදුදහම යන්නේ නැහැ ඇත්තෙම. ඒ නිසායි බුදුදහම අදත් ලෝකෙ මෙච්චර කලක් ආවේ. එහෙම නැතුණා නම් අද බුදුදහම කියන වචනයක්වත් අද අපට බලන්න අහන්න බැරි මට්ටමට එනවා. ඉතින් මේ තරම් දුරක් බුදුදහම ගියේ මෙන්න මේ බුද්ධිමත් ඉදියට ලෝකයේ තේරුම් අරගෙන ඉදිරියට ආපු නිසා. ඒ නිසා තමයි ලෝකයේ ඕනෑම කෙනෙකුට තමා දැනට රකින ආගමක් දහමක් රැකගෙන වුණත් තමන්ට ඉහළම තලයකට යන්න පුළුවන් මේ දහමින්. ඒ යන තලයත් එක්ක ඔහු පල්ලෙහා මට්ටමේදී වලින් වැළකෙනවා. සමහර ආගම් අපි දන්නවා. සමහර ආගම් වලින් සතුන් මරන්න නියම කළ තියෙන ආගම් වල අය වුණත් මේ දහම තුළ දේවල්ට ආපු අය ඒ අය ඉබේම ඒ සත්ව ඝාතනෙන් අයින් වෙනවා. ඒ ආගම වෙනස් වෙනවා කියලා කතාවක් නෙවෙයි. ඒගොල්ලන් මානව ගුණධම් විදියට ඔවුන්ගේ තුළ මේ ගුණධම් වර්ධනය වෙනවා. ඉතින් බුදුදහම දැස ගැඹුරින් බලන විට ඇත්තෙන්ම අපි නිතරම තේරුම් ගත යුතු තමයි බුදුදහමේ තියෙන ඉහළම ගුණාංග දෙසට අපි හැරෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඇත්තෙන්ම අපට ලොකු දෙයක් අහිමි වෙනවා. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක් විදියට අපට මේ කාලෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය තමයි අපි ගන්නට ඕන. එහෙම ගන්නවත් එක්කම අපි අනිත් අයට දහමයි දෙන්න ඕන ඇත්තෙම. දහම දෙනවත් එක්කම ඒ පුද්ගලයන් වැරදි වලින් මිදෙනවා. ඉතින් මං හිතන්නේ ඇත්තෙම මේ තරම් අපි ඉහළ ගැඹුරු දෙයක් කතා කරාට පස්සේ පල්ලෙහා මට්ටමේ දේවල් ඇත්තෙම කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒව අනිවාර්යෙන් ඒවකින් වැළකෙනවා කියලා. දැන් මෙතනින කවුරුවත් එහෙම සත්තු මරනවා කියලා නැහැ නේ අපි. සත්‍යයක් ඇති කරගෙන හෝ මරාගෙන කනවා කියලා කවුරුවත් නැහැ නේ මෙතන ඇත්තෙම. ඉතින් ඊට වඩා ඉහළ මානසිකත්වයට එනවා අපි අපේ මානසික ස්වභාවයත් එක්ක. තමන් කෙරෙහි සතෙක් මැරුවා කියලා හෝ සැකයක් තියෙන කෙනෙකුට එහෙම කන්න බෑ ඇත්තෙන්ම. ඒ මට්ටමට මනස දියුණු වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් අද ලෝකයේ වර්තමාන තත්ත්වයත් එක්ක බලනකොට ඉතාම සංකීර්ණයි. අද ලෝකයේ සත්ව හානිය විවිධ පැතිවලින් අදිනවා. දැන් වර්තමානයේ තියෙන රෝගී තත්ත්වයන් එක බලනකොට ඒව කොච්චර ව්‍යාප්තලාද කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට පංචශීලය අපි තමයි ඇත්තෙම අද ලෝකෙට දෙන්න තියෙන ලොකුම දායාදය. ඒත් එක්ක ඉතින් විශාල පිරිසට යහපතක් කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අපි කොහොම ගත්තත් ඒක යථාර්ථයක් තියෙනවා. මේ සමස්ත ලෝකයේම පිරිහෙන කාලයක අපි මේ ඉන්නේ. ඒක කලින් කල ලෝකයේ සත්පුරුෂය පහළ වෙලා යම්සි මට්ටමකට ඒකේ වේගය අඩු කරන්න විතරයි අපට පුළුවන්කම තියෙන්නේ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ තාක්ෂණික දියුණුව ආදී සියල්ලක්ම අපි දියුණුව කියලා හිතුවට මෙහි අවසානයේ වශයෙන් පිරිහීමකට ලක් වෙන. ඉතින් අන්න ඒ දේ අතරිනුත් අපි දක්ෂ වෙන්නට ඕන වටිනා දෙයක් අවබෝධ කරගෙන වැඩි කාලයක් ලෝකයට යහපත කරන්න පුළුවන් මානසිකත්වයක අපි ඉන්නට ඕන. ඇත්තම රහතන් වහන්සේලා ක්‍රියා කළ තියෙන ඒ විදියට උන්වහන්සේලා රහත් වුණා කියලා නිකන් ඉඳලා නැහැ. උන්වහන්සේ ත්‍රිපිටකය ආරක්ෂා කළා. අවුරුදු දහස් ගණක් යන පුළුවන් විදියට සකස් කළා. පළවෙනි ධර්ම සංගායනාව පවත්වලා දෙවෙනි සංගායනාවේ බැලුව කාලය. දෙවෙනි සංගායනාව කළා ඊට පස්සේ තුන්වෙනි සංගායනට අවශ්‍ය ආයත දිව්‍ය ලෝකවලට ගිහින් ආරාධනා කළා මේ කාට එන්න කියලා. ඒ විතරක් නෙවෙයි මගඵලලාභී සමහර උතුමා මේ විශ්වයේ නොඑක් තැන ඉඳලා විටින් විට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ලෝකෙට යහපත කරනවා. ඒ නිසා අපි බුද්ධිමත්ව උපකාර කරන්න ඕන නම් අපි කරන්න පුළුවන් ඉහළම තලයෙන් කරන්නට ඕන. මොකද බුදුදහමේ තියෙන සංකල්පත් එක්ක බලනකොට අපිට දැන් කරන දෙයට වඩා ඉහළ මට්ටමක දෙයක් වැඩි පිරිසකට කරන්න පුළුවන් අපි ධර්මයේ ඉහළම දේවල් දැනගත්තොත්. අපිට 10 දිනක් නිර්මාංශ භෝජී කරන්න පුළුවන් ඇත්තේ මම අරු නෑ. හැබැයි අපට මස් මාළු මරණ දෙන්නේ අපට එකකින් වළක්වන්න පුළුවන් නම් අර නිර්මාංශ භෝජී කරන 10 දිනකට වඩා වටිනවා ඒක. හොඳයි පින්නතුනි, අපි ධර්මයේ හුඟක් කරුණු සාකච්ඡා කළා. දැන් මේ කරුණු වලින් ඒව අමතක කරගෙන එපායි. දැන් මේ වටිනා දෙයක් ඉහළට මට්ටමකට කතා කළායි පල්ලෙහාට ආවට පස්සේ ඇතැම් විට අර ඔක්කොම ටික වතුර යන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ කතා කළේ සාමාන්‍ය කම්මසගතා සම්මාදිට්ටි ඉඳලා ඉහළටම යනකොට අපේ ඇතිවෙන ආකල්පය සතර සතිපට්ඨානය තුළ උපරිම ඉඳගෙන අපේ මනසට ඉහළම උපකාරය අපි කරන්නට ඕන. අපි අපට ආදරේ නම් එක හතකින් ලෞකික සම්මාදිට්ඨි ඉඳගෙන සිතට පිරිකර සිතට තෑගි දෙන්නට ඕන. අපි පංචශීලය ආරක්ෂා කරමින් මෛත්‍රිය වඩමින් ඒ දේවල් වලින් අපි ඉහළට යන්නට ඕන. ඊළඟට උපරිම ලෙස මේ ලෝකයේ තියෙන ඇතනත අන්ත දෙකෙන් දුර වෙලා සමුදේ වැය ස්කන්ධ පංචකයේ හටගැනීම නිරුද්ධ වීමෙන් දකින වාර්ය අපට වැඩි කර ගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ආධ්‍යාත්ම දියුණුව. ඒ ආධ්‍යාත්මික දියුණුවට පත් වෙන කෙනා, පත් වෙමින් ඉන්න කෙනා බලන්නේ මොකද්ද? තමනුත් දියුණුවට පත් වෙන ගමන් මේ ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම දායකත්වය මේ දහම උපරිම කාලයක් ඉදිරියට යන්න පුළුවන් විදියට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග හු ගන්නවා. බුදුහමර දේශනා කළේ තමන් මේ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියට රිලේ එකක් වගේ. මේ බැටන් එක ඔබේ අතින් ඉවර වෙන්න බෑ මේක. ඔබ ඊළඟ කෙනාට මේ බැටන් එක දෙන්න ඕන. මේ ශාසනයේ අවසාන කෙනා වෙන්න එපා කියලා බුදුහාම දේශනා කළේ. ඔබේ කාලයේදී මේ ශාසනය මේ දහම නැසෙ යන්න දෙන්න එපා කියලා. ඒ නිසා ඒ දහම අපේ ජීවිතේ වලට ආලෝකයක් කරගෙන මතු පරපුරටත් අපි මේ දහම දෙන්නට උනන්දු ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් නුතුම් පින්දහමල බලයෙන් අප නමින් මියගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දිනක්ම හොඳවට සිහිපත් කරගන්න. ඉතින් තමා උදෑසන පටන් මේ මොහොත දක්වා සිල් සමාදන් වීමෙන්, දාන ආදී පින්දම් කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, භාවනා කිරීමෙන්, සංඝෝපස්ථානාදිය කිරීමෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතීහු අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින්දහම් දෙවියනුත් අනුමෝදන්ව ලෝකයාත් සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් වර්තමානයේ පැතිරෙන මේ වසංගත රෝග ආදිය දෙවියන්ගේ ආශිර්වාදයෙන් දුරු කර දෙත්වා. ලෝකට යහපත සලසා දෙත්වා. ලෝකයේහි සත්වයන් පංචශීලය රකින දැහැමි අය බවට පත්වන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ ධර්ම වල බලයෙන් පින්නතුන්ට මේ වගේ ලස්සනට පින් දහම් කරන්නට ආවාද අනුශාසනා කරන මේ ස්ථාන මැනවින් සකස් කළා. පින්නතුන්ට මේ හොඳ පරිසරයක් සකස් කළ දෙනට දිවාරෑ වෙහෙසෙන විහාරවාසී ගරුතර මහා සංඝරත්නයටත් මේ උතුම් පින්කම් ආනිසංසයෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික දියුණුව සඵල කරගන්නටත් නිදුක් නිරෝගී බව සලසා ගන්නටත් මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැමදෙනාටමත් මේ උතුම් පින්කම් ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයම් පන්තා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තෑ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.